සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාරදී සම් සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ දිසාසම් සංසාදිගං කේවලමෝහනාසං සන්නාහ කන්මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසම් සන්නාපදංසින් හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර සංඝං පනමේ රසාසං පංචය බික්කවේ ධම්මේහි සමන්නාගතෝ බික්ඛෝ අත්තහිතාය ච පටිපන්නෝ හෝති පරහිතාය ච ඛතමේහි පංචහි ඉද බික්කවේ බික්ඛෝ අත්තනාච සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය පටිපන්නෝ හෝති අත්තනාච සමාධි සම්පන්නෝ හෝති පරංච සමාධි සම්පදාය පටිපන්නෝ හෝති අත්තනාච පඤ්ඤා සම්පන්නෝ හෝති පරංච පඤ්ඤා සම්පදාය පටිපන්නෝ හෝති අත්තනාච විමුක්ති සම්පන්නෝ හෝති පරංච විමුක්ති සම්පදාය පටිපන්නෝ හෝති අත්තනාච විමුක්ති ඥාන දස්සන සම්පන්නෝ හෝති පරංච විමුක්ති ඥාන දස්සන සම්පදාය පටිපන්නෝ හෝති ති. ගෞරවනීය මහ සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ලොස්සනිස් බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහන අදත් 2026 වර්ෂයේහි බක් පොන් පොහො දින වෙනුවෙන් පැවතෙන මේ අවස්ථාවේදී පින්තුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනෙට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ අංගුත්තර නිකායෙහි සඳහන් වන එහි පංචක නිපාතේන අත්තහිත පරහිත සූත්‍රය. අත්තහිත පරහිත සූත්‍රය. මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා ඇත්තටම තමන් තමන්ට සලකන ආකාරයත්, ඒ වගේම තමන්ගේ ළඟම ඉන්න අනිත්යට සලකන විදියත්. බොහෝ විට අපි ධර්මයේ හැසිරෙන විදිහට අප අපට ධර්මයෙන් පිළිසරණ සලසා ගන්නවා. එහෙත් ඔබ බලන්න, ඔබ කෙතෙක් දුරට ඔබ ළඟින් ඇසුරු කරන ඔබේ දරුවන්ට, ඥාතීන්ට, හිතවතුන්ට ඔබ කොච්චර සලකනවද කියලා මේ සූත්‍රය ඇසුරෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම ඔබ අනිත්යට ආදරෙයිද කියලා බලා ගන්න පුළුවන් මේකෙන්. ගා කාදරේ කියලා නොයෙක් දේවල් ඔබ කරනෝනේ ජීවිත කාලෙමනේ අනිත්‍ය වෙන්නේ. මේ සූත්‍රයේ අවසානයේදී ඔබට හිතා ගන්න පුළුවන් ඔබ ඇත්තටම ඔබ අනිත්‍යට කොච්චර ආදරේද කියලා. පින්තුනි, ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ධර්මයේ පුහුණු කරන අවස්ථාවක් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන ආරම්භ වුණා නම්, වාඩි වුණා නම්, එතෙන් පටවම ධර්මයේ පුහුණු කිරීමක් පටන් ගන්නත් වෙනවා. එනිසා මේක ගිහිල්ලා පස්සේ වැඩ කරන එකක් නෙවෙයි. පස්සේ හෝම්වර්ක් කරන එකක් නෙවෙයි මේක. මෙතෙන්දීම තමන් දහමින් ප්‍රයෝජන ගන්නට ඕන. හැබැයි ඒ සඳහා අට්ටිකත්වා මනසිකත්වා ඕහිතසෝතෝ ධම්මසුණාති කියපු විදිහට හොඳට සිහියෙන් නුවණින් අවධානයෙන් ඒව නැහුවොත් තමයි එහි ප්‍රයෝජන ලැබෙන්නේ. අප හිතනවා ඔබ මේකෙන් ප්‍රයෝජන ගනී කියලා. මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ කාරණා පහකින් යුක්ත කෙනා ඔහු තමන්ටත් හිතවන්තව වැඩ කරනවා, ඔහු අනිත් අයටත් හිතවන්තව වැඩ කරනවා කියලා. මොනවද ඒ කාරණා පහ? ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන කියන මේ කාරණා පහ. සීලෙන් යුක්ත වීම, හිත සමාධිමත් කරගැනීම, ප්‍රඥාව දිනු කිරීම, විමුක්තියට පත්වීම. ඒ විමුක්තියට තමා කෙතෙක් දුරට පත් වුණාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය. පින්තුනි, ධර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ ජීවන ගමන මග නිවැරදි පැත්තට වෙනස් කරන. ධර්මය කියන්නේ සම්පූර්ණම අප දුකෙන් නිදහස් කරවලා අපේ ජීවිතයේ සතුට සැනසීම ලබන මාවතට යොමු කරන ප්‍රතිපදාව. ධර්මයේ හැසිරෙනකොට තියෙන ලක්ෂණය තමයි අපේ සතුට දිනෙන් දින වැඩි වෙන්නට ඕන. ඒ වගේම අපි අනිත්‍ය මත යැපෙන ගතිය, ඩිපෙන්ඩ් වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒ කියන්නේ සාමාන්‍ය ආහාර පාන ආදිය සඳහා ඩිපෙන්ඩ් වීම නෙමෙයි මේ කියන්නේ. තමා සතුට ලැබීම සඳහා වෙනත් කෙනෙකුගෙන් බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ යැපීම තමයි ටිකෙන් ටික අඩු වෙලා සතුට තමන් වෙතම නැඹුරු කරගන්නා වූ ක්‍රමය. ඒ වගේම ධර්මයේ හැසිරෙනකොට තියෙන ලක්ෂණයක් තමයි අපට වයසට යන්න යන ඒ සතුට අඩු වෙන්නේ නැහැ. එන්න නැමේ ඒ සතුට වැඩි වෙන්නට ඕන. ඒ වගේම මේ සතුට අනාගතයේ දවසක ලබන සතුටක් නෙවෙයි, මේ මොහොතේ ලබන සතුටක් වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ ටික තමයි ධහමකින් තියෙන ප්‍රධානතම ගුණාංග වෙන්නේ. මේකට කියනවා සන්දිට්ඨික අකාලික කියලා. ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණ මේවා. අන්නේ ගුණ කරා යද්දී ඒ ධහම ඊටාම මැනවින් කිසියම් අනුපිළිවෙලකට දේශනා කළා තියෙනවා. ඕනෑම කෙනෙකුට මේ ධහමගේ කිසියම් දුරක් යන්නට පුළුවන්. කිසිම කෙනෙකුට ධහම අතහැරෙන්නේ නැහැ, ගිලිහෙන්නේ නැහැ. ඔබ අද මුලින්ම ධර්මයාන කෙනෙක් වුණත් ඔබට මේ ධහමින් කිසියම් දුරක් යන්නට පුළුවන්. අන්නේ සඳහා අනුපිළිවෙලක් බුදුහමෝ දේශනා කළා. හරියට මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ මේ සදහම් මාවත ටිකෙන් ටික සරල දෙයින් ඉඳන් ඊටාම ගැඹුරට යන දෙයක්. අන්නේ යන දේදී අපට ඊටාම සිහියෙන් ඒ අනුපිළිවෙල දැනගන්නට ඕන. යනු පිළවන් අහුන්කන් දීමත් එක්කම අපි ටිකෙන් ටික ගැඹුරට යන්නටත් ඕන. ඒ ගැඹුරට යනවත් එක්කම එකතකින් අපේ ගුණය දිනු වෙනට ඕන, අනිත් අතින් නෝන දිනු වෙනට ඕන. ගුණය සහ නෝනට ගැන දෙකම දිනු වෙනට ඕන. බොහෝ විට අපට මේ දෙකම එකතැනක තියෙන අවස්ථා හුඟක් අඩුයි. බොහෝ විට අපේ පින්නතුන්ගේ ගුණය හුඟක් තියෙනවා. දන්දින් වාදී වා ගුණ ඔබේ තියෙනවා. අමඩ සාත්‍ර සලකන විදිය, අනිත්‍යයට පිහිටන වෙන විදිය, කෙනෙකුට දුකක් ඇති වුණාම තමන්ගේ හදවතින් මේකට සලකන එක, ඒ ගුණාංග ඔබ හැමදෙණේ ළඟම හුඟා දුරට තියෙනවා. ඒ වගේම නුවණ පැත්තත් අපි ඊටාම සැලකිලිමත් වෙන්නට ඕන. ඒ නුවණ කියන එක තීරණය වෙන ප්‍රධාන ශ්‍රාධකයක් තමයි ශ්‍රද්ධාව කියන එක. භාගතුන් වහන්සේ දේශනා කරපු ධම්මක දැනගෙන අන්න එතෙන්ට තමන්ගේ ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්මය කියන්නේ එක පැත්තකින් කෘතඥතාවය, කලගුණ සැලකීම, අනිත් අතින් ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කියනවා නම් එක පැත්තකින් කේවලාහි සාභික්කවේ සපුරුස භූමීන් යදිදං කතඤ්ඤුතා කතවේදී මුළු ගුණධම් සමූහය මේක රැසි වෙලා තියෙන්නේ කලගුණ සැලකීම මත, කෘතඥතාවය. ඒත් එක්ක පරිත්‍යාගශීලීත්වය, අනුකම්පාව, ලෝකයට පිහිටවීම, මේ ආදී සියලුම ගුණධම් සංවර්ධනය වෙනවා. මේ ප්‍රඥාතාවය කියන ගුණාංගය අද නූතන මනෝවිද්‍යාවනුත් පිළිඅරන් තියෙනවා. අපේ හිතේ ප්‍රඥාතාවය කියන ගුණාංගය ඇතිවෙච්ච මොහොතේ පටන්ම අපේ සමස්ත ජීවිතය සිත කය දෙකම සම්පූර්ණයෙන්ම යහපත් පැත්තට වෙනස් වෙනවා කියලා. අනිත් පැත්තෙන් පිනතුනේ සඳහන් කරනවා සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා. ශ්‍රද්ධාව තමයි සීලම කුසල ධම්මල පදනම කියලා. බලන්න මේ ගුණාංග දෙක. එක පැත්තකින් කලගුණ සැලකීම, අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ ඊටාම කෙටියෙන් කියනවා නම් වඩාම සතුටෙන් ඉඳීම සඳහා අප සිදු කරන දේ පිළිබඳව තියෙන විශ්වාසය. වඩාම සතුටෙන් සැනසීමෙන් ජීවත් වීම සඳහා තියෙන ඉහළම දේ පිළිබඳව තියෙන විශ්වාසය. ඒක තීරණය වන්නේ අපේ කන් දෙකෙන් අපි මේ තාක් මොනවද ඇහුවේ කියන කාරණය මත. ඇහුව විතරක් නෙවෙයි අහන වෙලාවට කොච්චර නෝනින් හිටියාද කියන කාරණය. අන්න ඒ මට්ටමෙන් තමයි තමන්ගේ ශ්‍රද්ධාව තීරණය වෙන්නේ. අන්නේ ශ්‍රද්ධාව බලන ක්‍රමය තියෙනවා. ඒ තමයි දවසට තමන් වැඩිපුර කුමක් ගැනද හිතන්නේ. මේකට මට උත්තරයක් අවශ්‍ය නැහැ. ඔබම හිතලා බලන්න ඔබට දවසට වැඩිපුර කුමක් ගැනද හිතන්නේ හිතෙන්නේ කියලා. මෙන්න මේක තමයි ඔබේ ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඔබ හිතන් ඉන්නේ මට සතුට ලැබෙන්නේ මෙන්න මේ ටික හිතුවොත් කියලා. ඒක තමයි දවසට වැඩිපුර වාරයක් හිතන්නේ. ටිකක් නිකන් ඉන්නලාක කොලේක ලියලා බලන්න. ඔබ කරන්නේ මොකද්ද කියන එක නෙවෙයි. ඔබ හිතන්නේ මොකද්ද කියලා. අන්න ඒ දෙයත් එක්ක ඒක සමාධි සංවර්ධනික විදිහට රැගෙන යෑම තමයි මේ ධහම තුලින් කරන්නේ. අන්නේ හිතන දේ තුළම විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ ධානාග මට්ටමට මේක දියුණු කිරීම තමයි සිද කරන්නේ. ඇතැම් විට අපට නිතරම පේන දෙයක් තමයි ඔබ නොයෙක් විදිහේ පින්කම් කරනවා. උගහක් මහන්සියලා ධනෙ වියදම් කරනවා. විශාල කාලයක් කැප කරනවා. පින්කම් හොඳ දේවල් සඳහා. ඔබ කායිකව ඒ දේ කළාට ඔබ හිතින් ඒ සඳහා කැපවීම අඩුයි. ඒ කරන වෙලාවේදී ඒ දේත් එක්කම තමන්ගේ මනස වැඩ කරන්නට ඕන. ඔබ බුද්ධ පූජා සූදානම් කරනවා නම් ඒත් එක්කම බුදු ගුණ හිතේ විතක විචාර වශයෙන් පවත්වා ගනිමින් එක කරන්නට ඕන. ඔබ දානයක් උයනවා නම් ස්වාමීන් වහන්සේලාට ඒ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන හිත හිත එක කරන්නට ඕන. වෙන ලෝකෙම දිවල් කතා කරන්නත් ඇත්තෙක් එක කරාට ඒක ක්‍රියාවක් වෙනවා මිසක් වෙන තුනෙක් ශක්තිමත් කුසලයක් වෙන්නේ නැහැ ඒක. ඔබ අම්මට තාත්තට සැලකුවත් ඒකේ ආනිසංශ දැනගෙන අනේ මා මෙලොවට ජනිත කරපු මගේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් මම මේ දේ කරනවා කියන හැඟීම ඇති කරගෙන ඒක කරන්න. විතරක් නෙවෙයි පිනතුන ඔබ කඩේට බඩු ටිකක් ගේන ගියද ඔබ කැම බීම ටිකක් බඩු මුට්ටු ටිකක් ගෙදර දරුවන්ට ඥාතින කියන කඩේට ගියත් ඔබට ඒකත් කුසලයක් කරගන්න බලන්න. කොහමද මම මේ ගෙදර දානයක් දෙන්න දන්සලක් දෙන්න මේ බඩු ටිකක් ගේන කඩේට යනවා කියලා. ඒ ගෙදරට උපකාරයක් කරන්නයි පිටිහෙට වෙන්න එයාගේ කුසගින නිවන්නේ මම යන්නේ. ගෙදර කැමට උයනකොට ඒක හිතන්න පුළුවන්. ඔබ පාරට වාහනේ පදවපු ගමන්ම එතන ඉඳන්ම වාහනේ හදපු අයට පේටන් බලපත්‍රයේ තියන අයට පාරවල් හදපු අයට හැම දිනාටම මෛත්‍රී වඩමින් ඔබට ඒ ගමන යන්න පුළුවන්. මෙන්න මේ විදියට ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනේ අන්තිමේදී දහම තුල තියෙන ඉහළම මට්ටමට තමන්ගේ චින්තනයේ මෙහෙයුම තමයි දහම් පුහුණුව කියලා කියන්නේ. අද වර්තමානයේහි අධ්‍යාපන විද්‍යාවේහි ඒබ්‍රහම් මාස්ලෝ වැනි අධ්‍යාපනඥයන්, ඒ වගේම ඩැනියල් ගෝල්මන් වැනි මනෝවිද්‍යාඥයන් මෙයා විස්තර කරනවා කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුව, මානසික දියුණුව, සංවේදනික බුද්ධිය කොච්චර දියුණු කරන්න හේතු වෙන කරුණ මොනවද කියලා. අනේදි විශේෂයෙන්ම ඒබ්‍රහම් මාස්ලෝ වැනිය සඳහන් කරනවා ද හයිරාකි ඔෆ් නීඩ්ස් කියන එකේ කෙනෙකුගේ ඉහළම දියුණුව අභිප්‍රේරණය ගෝල් එක ඉලක්කය මොකද්ද කියලා. ඒ තමයි සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් කියන එක, ආත්ම සාක්ෂාත්කරණය කියලා. මුලදී තමන්ගේ ආහාර පාන ආදී ටික සම්පූර්ණ කරගෙන අධ්‍යාපනය, සමාජ මට්ටම, ගෞරවය, සමාජ සුරක්ෂිතතාවය මේ වගේ සියල්ලක්ම සම්පූර්ණ කරලා අන්තිමටම ඉහළම ඉලක්කයට එනවා. අරව සම්පූර්ණ වුණොත් නැත්තං එහෙත් එන්න බෑ එයාට. ලොකු යුද්ධයක් තියෙන වෙලාවේදී ආත්ම සාක්ෂාත්කරණය ගැන හිතන්න බෑ. ලොකු බඩගින්නක් තියෙනවා නම් ඇතැම් විට විභාගයක් අධ්‍යාපනික ඉලක්කයක් වගේ තියෙන ආකාරයට ඇතැම් විට කෙනෙකුට කරන්න බැරි වෙන පුළුවන්. නමුත් ඒව කවදා හරි සම්පූර්ණ කරගත්තොත් එදාට ඔහු ජීවිතය ගැන ආපස්සට හැරිලා බලනවා. තමන් මෙතෙක් උපයාගෙන තියෙන මොකද්ද? තමන්ගේ ජීවිතය ඇත්තටම සාර්ථකද කියලා තමන්ටම තමන් ගැන ආත්ම ගවේෂණයක් කරන්න පුළුවන් මට්ටමට එනවා. අන එදාට මෙතනත්තා බණ දහම් දර්ශන ආගම් හොයාගෙන එනවා. අධ්‍යාපනික මට්ටමින් ගියත් අවසානය යන්නේ මෙතෙන්ටම තමයි වෙන්න දුන්නේ. ඔබ දන්නවා කිසියම් සබ්ජෙක්ට් එකකින් රිසර්ච් එකක් කළත් අන්තිමට යන්නේ මෙතෙන්ට. අවසාන උපාධිය කොයි සබ්ජෙක්ට් එකකින් කරත් PhD උපාධිය, Doctor of Philosophy. ෆිලොසොෆි කියන්නේ මොකද්ද? ග්‍රීක දර්ශනයේ, ග්‍රීක භාෂාවේ ෆිලොසොෆි කියන්නේ the love of wisdom කියලා. ප්‍රඥාවට ආදරය කිරීම කියලා. අවසානයේ උන් ඉලක්කය මේ ප්‍රඥාවට සමීප වීම. පින්නතුනි බුදුදහමට එනකොට මෙන්න මේ ආත්ම සාක්ෂාත්කරණය කියන එක මුල ඉඳන්ම අපි ඇති කරගන්න දෙයක්. අද අපි ඉගෙන ගන්න නවීන විද්‍යාව, මනෝවිද්‍යාව, අධ්‍යාපන විද්‍යාව මේ වගේ කාරණාවලදී අපි මෙතෙන්ට එන්නේ ජීවිතේ හුඟක් වයස ගියාට පස්සේ. ඇතැම් විට විස්රාමයක් ගිහිල්ලා තමන්ගේ තනතුරු ආදීන් ඔක්කොම නිදහස් වෙච්ච කාලෙට තමයි මේ පැත්තට හැරෙන්නේ. හැරිලා බලනකොට ඇතැම් විට බිම වාඩි වෙලක ඉරියව්වක විනාඩි දෙකක් ඉන්නවත් බෑ. හිතේ කාර්මුණක තියාගන්න බෑ. ඇතැම් විට උපාධි ගාණක් තියෙනවා, ධනෙ හුඟක් තියෙනවා, දරුවෝ ඉගෙන ගත්ත අය හුඟක් ඉන්නවා, ගෙදර පුරාම යාන වාහන බඩුමුට්ටු තියෙනවා. එක විනාඩියක ඒ කාර්මුණක හිත තියාගන්න බෑ. හිත දුවනවා. පින්නතුනි ඔබට දරුවෙක් හිටියත් ඔබ දැනගන්න ඒ දරුවට සැබෑ ලෙසම ඇති කර ගන්නට ඕන ස්කිල්ස් මොනවද කියලා. අපි බලන්නේ හුඟක් අකුරු හිම ගන්නන්න සහතික අරන් දෙන්න තමයි අපි හුඟක් බලන්නේ. හුඟක් ශරීර ක්‍රියාකාරීත්වයෙන් යුක්තව ක්‍රීඩාව, ජිම්නාස්ටික්, සටන් ක්‍රම, ඩාන්සින්, සින්දු කියන එක මේ වගේ දේවල් වැඩිපුර කරන්න පුළුවන් නම් ඔබේ දරුවෝ වැඩිපුර දක්ෂයි කියලා ඔබ හිතන් ඉන්නේ නේ. ඒ වගේ දක්ෂතා තමයි. නමුත් පින්නතුන් ඊටත් වඩා දක්ෂතාවයක් තියෙන මොකද්ද? දරුවට එක ඉරියව්වක නිශ්චලව විනාඩි දෙකක් ඉන්න පුළුවන් නම් දරුවෝ එක දිගට පැය 10ක් ඩාන්සින් කරාට වඩා වටිනවා. ශරීරයේ නිශ්චලව විනාඩි දෙකක් තියාගන්න පුළුවන් ද කියලා බලන්න. දරුවට කියන කලින් ඔබට පුළුවන් ද කියලා බලන්න ඉස්සෙල්ලා. ඔබ හරියට විනාඩි දෙකක් හිටියොත් දරුවත් ඉන්න කොහොම හරි. දරුවෝ නම් දැන් හදන්න බෑ. දැන් ඉතින් මොනබුරු මිනිබිර හදන කාලේ නේ නේ. ඔව් ඒ ඇයට හරි බලන්න පුළුවන්. පින්නතුනි මේක ටිකෙන් ටික වැඩි කරගන්න බලන්න. ඔබ මෙහෙම ඉන්නකොට දරුවත් එහෙම ඉන්නවා. දරුවටත් උනන්දු කරවන්න, එන්කරේජ් කරන්න පුළුවන් නම් යාට කැටියක් දීලා කැටයට කීයේ කී හරි දාන්න. ඔබ විනාඩියක් හිටියොත් මෙච්චර ගාණක් දෙනවා. විනාඩි දෙකක් හිටියොත් මෙච්චර දෙනවා. එහෙම කියලා යට තොර කරනවා. එහෙම ශාරීරිකව විනාඩි දෙක, විනාඩි පහ, විනාඩි දහ ඉඳලා ඊට පස්සේ හිතත් ඒ වගේ කාරමුණක තියන්න හුරු කරවන්න. දරුවටත් කරවන්න, ඔබත් කරන්න. ඒ කාරමුණක අරහම් බුදු ගුණය නැත්තම් සීල සත්‍ය සුවපත්ත්වා. එකක් කියන්නේ පින්නතුනි හුඟක් කියන්නේ අනේ එතකොට හිත සමාධිමත් කරගන්න අමාරුයි. ධාතු මනසිකාරයක් නැහැ. එකක් පඨවි පඨවි පඨවි කියලා එහෙම කරා. පින්නතුනි මේ දක්ෂතාවයේ අවසානයේ මේ self actualization කියන එක කොතෙක් දුරට යනවද? මෙහෙම විනාඩියෙන් ආරම්භ කරන මේ දේ අභිඥාලාභී නැත්නම් ධ්‍යානලාභී අනාගාමී කෙනෙක් අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක් දවස් 7ක් එක දිගට එක ඉරියව්වක ආහාර පානත් නොගෙන කිසිම ශාරීරික වෙනස්කමක් නොකර වැඩි දෙයක් තියා හුස්මත් නොගෙන හිතත් නිරුද්ධ කළා දවස් 7ක් ඉන්න මට්ටමටම ගන්නවා. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික ගමන වගේ ප්‍රගතිය කියලා කියන්නේ. ඉතින් ඔබ හුඟක් වාසනාවන්තයි, ඔබට ඉඩ ලැබිච්ච මුල්ම කාලේ ඉඳලා ඔබ දහම අහලා දහම ජීවිතේට හුරු කරපු අය විදිහට ඔබ මේ දහමක තේරුම් ගන්නට ඕන. මේ දහමක කියන්නේ පින්නතුනි සම්පූර්ණ විමුක්තිය කරා යන දහමක්. ආධ්‍යාත්මික සතුට කරා යන ගමන් මගක්. ඒ වගේම පින්නතුනි මේ දහම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය ගැන තියෙන ජීවිත අවබෝධයක්. අනේ ගමන් මගේදී ආරම්භයේ පටන්ම මේ තියෙන ගුණාංග ටික අපි දැනගන්නට ඕන සහ ඒව ජීවිතයට සම්බන්ධ කරන ආකාරයක් දැනගන්නට ඕන. බොහෝ විට අපි හුඟක් ධර්ම කරුණු හුඟක් සාමීන වහන්සේගෙන් අහලා තියෙනවා. ඒව හරියට වාහනයක කෑලි ටික එක එක පැති වලින් තියෙනවා වගේ. ඒක ඇසෙම්බල් කරන්න දැනගන්නට ඕන. එහෙම නැත්නම් එක එක කෑලි පෙන්වුවට වැඩක් නැහැ. මෙන්න සත්‍ය බොඥඟ, මෙන්න චතුරාර්ය සත්‍ය, මෙන්න දානය, මෙන්න දසපාරමිතා. එහෙම පෙන්වුතුනි කෑලි පෙන්වලා හරියන්නේ නැහැ. ඒ ටික ඔක්කොම එක අනුපිළිවෙලකට හරියට රෙඩ් කාපට් එකක් දැම්මා වගේ තමන්ගේ ජීවිතයේ සියල්ලක්ම සම්පූර්ණ ආකාරය තම අනුපිළිවෙලින් දැනගන්නට ඕන. ඒ අතර විශේෂයෙන් පින්නතුනි ආහාරය කියන කාරණේ. ආහාරය කියන කාරණේ ජීවිතයේ ප්‍රධානතම දෙයක් වෙනවා. සමස්ත බුදුදහම කියන්නේ පින්නතුනි ආහාරය තේරුම් ගැනීම. ආහාරය තේරුම් ගැනීමත් ආහාරයෙන් නිදහස් වීමත්. සමස්ත බුදුදහම කියන්නේ ආහාරය තේරුම් ගැනීමත් ආහාරයෙන් නිදහස් වීම. Again සමස්ත බුදුදහම කියලා කියන්නේ ආහාරයේ තේරුම් ගැනීමත් ආහාරයෙන් නිදහස් වීමත් වෙනතුනි. මේක තුන් පාරක්ම කිව්වේ මේකේ තරම් වැදගත්. නිකන් ආහාරයක් නෙවෙයි වෙනතුනි මේ අපි ගන්න අපේ කටට ගන්න කබලින් කහ ආහාර විතරක් නෙවෙයි. ආහාර හතරක් බුදුදහම තුළ දේශනා කරනවා. එකක් කබලින් කහ ආහාරය, පස් ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය කියලා. මෙන්න මේ ආහාර හතරින් අපි නිදහස් වෙන ඕන පිළිතුරු. ආහාර හතරින් නිදහස් වෙනවා කියන්නේ කෑම නොගෙන ඉන්නකවත්, ස්පර්ශ නොකර ඉන්නවත්, විඥානීය ක්‍රියාත්මක නොවී ඉඳීමත්, චේතනා නොකර ඉඳීමත් නෙමෙයි පිළිතුරු. වරදා තේරුම් ගන්න එපා. අවිද්‍යාව පාදකව අයනෝසෝ මනසිකාරයෙන් යුක්තව මේ හතර පරිහරණය කරන දෙයින් හිත නිදහස් කර ගන්නට ඕන. රහතන් වහන්සේ කබලින්කාර ආහාරය දුරු කරලා පාත්‍රය අරගෙන පිණ්ඩපාතය යනවා. රහතන් වහන්සේ ස්පර්ශ ආහාරය දුරු කරලා රූප ශබ්ද ආදී බලනවා. රහතන් වහන්සේ විඥාන ආහාරය දුරු කරලා රහතන් වහන්සේ යම් යම් දේවල් දැනගන්නවා. රහතන් වහන්සේ මනෝ සංචේතන හරි දුරු කරලා සිතුවිලි හිතනවා. මේව පරිහරණය කිරීම නෙවෙයි ගැටලුව පින්නතුනි. මේව පරිහරණය කරන වෙලාවේදී කොයිතරම් දුරට තමන්ගේ හිත අවිද්‍යාව තුළ, භව තණ්හාව තුළ සිත බැසගෙන තියෙනවද නැද්ද කියන කාරණය. ආහාරය අනුභව කරද්දී ඉදිරිපස පේන ආහාරය මේ මොහොතේ තියෙන ආහාරයක් මගේ දිවට රස දැනෙනකොට රස දැනෙන්නේ දිවේ තියෙන ආහාරය කියලා හෝ දැනගත්තොත් ඒ තමයි ඉන්නේ අවිද්‍යාව තුළ බැසගෙන. ආහාරය අනුභව කරද්දී මේ දැන් විඳින රසය මගේ දිව නැත්තම් ජීවආයතනය රසය ජීවආවිඥාණය මේ නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාණං අවස්ථාව වෙනොයි මේ ආහාරය මම දැන් අත්විඳින කියලා තේරුම් ගන්න. පස්සාහාරය කියලා කියන්නේ ස්පර්ශ ආහාරයෙන් නිදහස් වීම කියලා කියන්නේ අපේ ඇහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් නාසයට ගඳ සුවඳක් මේ ආදී දෙයකින් අරමුණක් ලැබෙනකොට ඒ ස්පර්ශයේ සමුදය අන්තයේදී ඉන්නේ ඒ සමුදයෙන් නිදහස් වෙලාද කියන කාරණේ. යම් රූප ශබ්ද ආදියක් තමන්ට මතක් වෙනකොට තමා ඒ රූප ශබ්ද ආදී බැසගෙන නම් ඉන්නේ මේ වෙලාවේ. ඒ තමා අහපු දැකපු දේවල් ලෝකෙ කොතන හෝ තැනක තියෙයි කියලා හිතලා අපි හිත බැසගත්තොත් අපි අර ස්පර්ශය අන්තයේ ඉන්නේ. අන්නේ හිතන දේ මේ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ස්පර්ශය තම මනෝවිඥාණයෙන් මේ ගනුදෙනු කරන මේ මොහොතේ මේක තියෙන්නේ විතරක් නෙවෙයි ඒක ඒ අත්දැකීම අතීතයේ දැකපු මොහොතේ පටන් මෙතෙන්ට මුකුත් මාවේ නැහැ මේ මොහොතේ නැවත අලුතෙන්ම මේ හේතු ටික හතගත්තු තැනකයි ඒ අතීත අත්දැකීම හටගන්නේ කියලා දැනගන්න එක. රූප ශබ්ද ආදී අපි අත්විඳිනවා ස්පර්ශාන්තේ නිදහසල විඥානහරය. අපි යමක් හිතනකොට අපි යම් සිතනක හිත භෞතික ලෝකයේ බාහිර හිත බැසගෙන තියෙනවා. වැඩි දෙයක් තමා අවම වශයෙන් අපේ ශරීරය තුල හරි හිත බැසගෙන තමයි අපි යමක් තේරුම් ගන්නෙ විඥානට්ඨිතියක් වෙලා. අන්නේ විඥානට්ඨිතියක් වෙච්ච අපේ හිතට ඒ අවිද්‍යාසහගත ස්වභාවයෙන් මුදවල හිත ප්‍රඥාපතට යොමු කරවීම තමයි විඥානහරෙන් නිදහස් වීම කියලා කියන්නේ. මේ විඥානයේ හේතු නිසා හටගත්තු අපේ සිතිවිලි නිසා හටගත්තු රූපේ නිසා හටගත්තු විඥානයක් අන්න නාම රූප නිරෝධයෙන් මේ විඥානය නිරුද්ධ වෙනවා කියලා දැකීම විඥානහරෙන් නිදහස් වීම. මනෝ සංචේතනහරෙන් නිදහස් වීම. අප යමක් සිහි කරන මොහොත අපි සංස්කාර ගොඩනගා ගන්න මොහොත තුල තියෙන ස්වභාවය. අපි නිතරම සිතුවිලි හිතන්නේ ලෝකයේ කුමන හෝ දෙයක් තියෙනවා, ඒ දේ තියෙන දේ දිගට තියෙනවා කියන ස්වභාවයෙන්. අනෙවිනි අවස්ථාවක ජීවිතය කියන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයක හට ගැනීම සහ නිරෝධය කියන එක දකින අවස්ථාව. අනේ දකිනවත් එක්කම අපි මනෝ සංචේතන හරිනුත් නිදහස් වෙනවා. පින්නතුන් මෙන්න මේ කබලින්ක ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංජේතන ආහාරයෙන් මේ සතර ආහාරෙන් නිදහස් වෙන මාර්ගය තමයි ආරසංගික මාර්ගයේ මත පිහිටපු සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක. මේ ගමන මාගේදී පින්නතුන් මේ හතර ආහාරය දුරු කරන කලින් අපි දැනට ගන්න ප්‍රධාන ආහාරය කබලින්ක ආහාරය ගැන නම් වැඩි අවධානය යොමු කරන්න වෙනවා. අපි දවසට වැඩිපුරම කාලයක් හැප කරන්නේ මේකට නේද? වැඩිපුර ඇදෙමිට කතා බහ කරන්නේ, ගනුදෙනු කරන්නේ මේත් එක්ක. මේක හැකිතාක් අවම කාලයකින් මේ වැඩ ඉවර කරගන්න ඕන. මේකට ලොකු කාලයක් හැප කරන්න එපා පින්නතුනි. ඉතාම සරල විදියට මේක ඉවර කරගන්නට ඕන. මෙතෙන්ට කාලේ වැඩිපුර කැප කළා කියන්නේ අපේ ජීවිතේ හුඟක් ඒකට වැය වුණා කියන එක. හොඳයි පින්නතුනි, අද අප මේ සාකච්ඡා කරන අත්ථහිත පරහිත සූත්‍රය සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන කියන මේ කරුණ පහ. මේ කරුණ පහේ උපරිමයට එන්නේ රහතන වහන්සේ. නමුත් පින්නතුනි, දහම්මකට බැසගත්තු හැම කෙනෙක්ම කිසියම් පමණකින් මෙන්න මේ කරුණ පහ සාක්ෂාත් කරගන්නවා. එක අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ සරුත් මාහිමියන් වහන්සේ පිළිබඳව කරුණාවක් සඳහන් කරද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් ළඟ තියෙන මේ කරුණ පහ ගැන දේශනාවක් කරලා තියෙනවා. ධර්මයේ තාම පැහැදිලිව දැක්වෙනවා. ඒ කියන්නේ සෝතාපන්න කෙනෙකුට වුණත් කිසියම් මට්ටමකින් මේ කරුණ පහ තියෙනවා. සාමාන්‍ය ධානය වඩන කෙනෙකුට විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් දානයක් දෙන කෙනෙකුට වුණත් කිසියම් ප්‍රමාණයකින් මේ කරුණු පහ තියෙනවා. සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා, විමුක්තියක් කියනවා, විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවා. දැන් ඊටාම සරල දෙයක් ගන්න. අපේ ළඟ තියෙන දෙයක් කෙනෙකුට දුන්නට පස්සේ බලන්න තමන් ඒ තුළ ඒ දෙන අවස්ථාවේදී තමන්ගේ කායික වාචික සංවරය සීලයක් තියෙනවා. ඒ මොහොතේ ඒ දේ ගැන තමන්ගේ හිතේ සතුටක් එකඟ බවක් තියෙනවා. ඒ මොහොතේ තමන්ගේ කත්‍යරිහා කියන සතුටක් තියෙනවා. ඒ මොහොතේ කම්මස්ස කතා සම්මාදිටිය කිසියම් පමණකින් ප්‍රඥාවක් ඒ මට්ටමින් තියෙනවා. ඒක තමන්ගේ දියුණු අනුව ධර්මඥානෙම ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මේක කළේ වුණාට පස්සේ අර විමුක්ති ඥාන දර්ශන මට්ටමින් තමා මේක අත්හැරියා කියන දේ ගැන පස්සේ හිතනකොට කිසියම් විදිය සතුටක් ඇති කරගන්න පුළුවන් තමන්ගේ සිහියට නුවණට ධර්මඥානෙට අනුව. පින්නුතුනි මෙන්න මේ ගමන් මගේදී අපි මුලින්දම්ම මේ දහම් මග යලි යලිත් අසා දැනගන්නට ඕන. අනෙහිදී ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලාට අනුශාසනා කළ තියෙනවා. ඒ ධර්ම දේශනාවලදී අනුගමනය කරන්න ඕන පිළිවෙල මොකද්ද කියලා. අපි ධර්මය දැනගත්තට අපට ඕන විදිහට ධර්ම දේශනා කරන්න බෑ පින්වතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා කොහොමද බණ කියන්නේ කියලා. බණ කියන විදිහත් දේශනා කළ තියෙනවා. අනෙහිදී තියෙන ප්‍රධානතම දියත් තමයි අනුපූර්ව ප්‍රතිපදාව කියන එක. මුලින් ඉඳන් ක්‍රමානුකූලව සඳහන් කරන්න ඕන. එකපාර ගැඹුරු තැන අපිට කියන්න බෑ. කියන්න ඕන පිළිවෙලින් පියවර. අන්න එතෙන්දී ප්‍රධාන වශයෙන් ධර්මය තුළ සුගතිය මත පිහිටලා අපේ හිත දියුණු කරගන්නා වූ ලෞකික ක්‍රමයේ දේශනා කළ තියෙනවා. දානය, පංචශීලය, මෛත්‍රිය ආදී මේ කාරණා දියුණු කරගන්නට ඕන අපි. අන්න ඒ අතරත් විශේෂ කාරණයක් තමයි පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍ර තියෙනවා. ඒ පුඤ්ඤාභිසන්ද සූත්‍රවල මහා පුණ්‍ය ගංගා පින් උල්පත් මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ගැන නිතර සිහිපත් කිරීම. ඒ වගේම තමා රකින පංචශීල ගැන නිතර සිහි කිරීම. මෙන්න මේ කරුණු අට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනත් තමාරගෙන පංචශීලයට අදාළ කරුණු පහ ගැනත් තමන් දවසට වැඩිපුර හිතනවා නම් මේ කියන්නේ තමන් සුගතියට යන්නට වීසයක හදාගෙන තියෙනවා. අපි මුලින්ම සඳහන් කළානේ අපි දවසට කරන්නේ මොකද්ද කියන එක නෙවෙයි, හිතන්නේ මොකද්ද කියන එක. මෙන්න හිතනවා නම් හිතන්න ඕන කාරණා ටික. මේක තමයි මූලික පදනම. අනුපූර ප්‍රතිපදාවේදී මේක තමයි මූලික ටික. මෙහෙම නැතුව ක්‍රමිකුත් තියෙනවා. ඒක අපි පස්සේ සඳහන් කරනවා. මූලික වශයෙන් තමන් බලන්න තමන්ට දවසට කොච්චර වාරයක් මෙන්න මේ කරුණු අට ගැන මතක් වෙනවද කියලා. අනේත් එක්ක විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාගතා කියන මෙන්න මේ කරුණුත් එක්ක යුක්තව මේකට කියනවා සමාධි සංවර්ධනික කියලා. බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහි කිරීම ඒක සමාධි සංවර්ධනික මට්ටමට යන්නට ඕන. එක ගුණයක් හරි අරගෙන අරහං ආදි වශයෙන් මෙනෙහි කරන්න. ධර්මයේ තියෙන ස්වාකහත ගුණය, සංගරත්නයේ තියෙන සුපටිපන්න ගුණය මේ එක ගුණයක් හරි වැඩිපුර වාරයක් සිහි කරන්න. තමා උදෑසනම සීකරන තමා අද පංචශීල රකින්න කෙනෙක්. රාත්‍රියත් නැවත සීකරන මම පංචශීල අද ආරක්ෂා කරපු කෙනෙක් කියලා. ඒ අතර පිනතුනි මේ ලෞකික කුසල අතරේ තමා සුවිශේෂීම කාරණයක් තමයි මෛත්‍රී භාවනා වැඩි වීම. තමන්ගේ සතුට තීරණය කරන ප්‍රධානතම දෙයක් තමයි කොච්චර තමන් මෛත්‍රිය වඩනවද කියන කාරණේ. මෛත්‍රිය වඩනවා කියලා පින්නුතුනේ මේ S2 පියාගෙන ඉන්න කාලේ නෙමෙයි මේ කියන්නේ. මේක සඳහන් කරනවා මෙත්තා සගත කාය කර්ම, මෙත්තා සගත වචී කර්ම, මෙතස්සගත මනෝකර්ම ආවේචේව රහෝච. යම්කිසි කෙනෙක් ඉන්න තැනත් නැති තැනත් කයිනුත් වචනිනුත් සිතනුත් මෛත්‍රිය සංගත වීම. අපට ඇතමට ඔක්කොමටම මෛත්‍රී වඩන්න බැරි වෙන්න පුළුවන්. සීල සත්ව සෝපත්තේත්වා කියලා මෛත්‍රී වඩලා විශේෂයෙන්ම පින්නතුනි විශේෂයෙන්ම අඩුම වශයෙන් තමන්ට දවසට වැඩිපුර මුණ ගැහෙන සහ වැඩිපුර හිතෙන පුද්ගලයන් ආම් වශයෙන් පස් දෙනෙකුටවත් ඍජුවම මෛත්‍රී වඩන්න. ජීවිතයේ සැනසීමෙන් ඉන්න කැමති නම් හැමදාම ප්‍රශ්නත් එක්ක ඉන්න කැමති නම් කැමති විදිහකට ඉන්න. ප්‍රශ්නම ජීවිත කරගෙන ඉන්න කැමති නම් ඕන විදිහකට ඉන්න කමන්නේ. යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් සැනසීමක් නිවීමක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට දවසට මුණ ගැහෙන දවසට මතක් වෙන පුද්ගලයන් ආම වශයෙන් පස් දෙනෙකුටවත් උපරිම වශයෙන් මෛත්‍රිය පුහුණු කරන්න. ඒ මෛත්‍රිය පුහුණු කරන අතරේදී ආඝාත පටිවිණේ වැනි සූත්‍රවලදී ඉතාම පැහැදිලිව සඳහන් කරනවා සමහර වෙලාවට එහෙම මෛත්‍රිය වඩන්න අමාරු වියට. ඒ අමාරු වෙලාවට කරන්න ඕන විදියක් සඳහන් කරලා තියෙනවා. ඒ මොකද්ද? ඒ ඔබ ළඟින් ඇසුරු කරන ඇගේ එක පොඩි ගුණයක් හරි මතක් කරගන්න. අඩුපාඩු 99ක් තියෙන පුළුවන් කමන්නේ. නමුත් එක හොඳ ගුණයක් හරි තියෙන පුළුවන්. ඒකේ නම් මතක් වෙනකොටම අර ගුණය මතක් වෙන මට්ටමට හිත හදාගන්න. අඩු ගන්න ඒකේ නැගේ ගුණයක් නැතුණත් එයාගේ අම්මා තාත්තගේ හැරි ගුණයක් තියෙ කියලා හිතන්න. අඩු ගන්න ඒකේ නැගේ ගුණයක් නැත්තම් එයාගේ දරුවෙක් හැරි හොඳට ඉගෙනගෙන හොඳට ඉන්නවා කියලා හරි හිතන්න. මේ මිනිස්සේ දරුවට හැරි උගන්වලා තියෙනවනේ දරුවා හරි හොඳයි නේ කියලා එහෙම හරි හිතන්න. පින්නොතින මේක අනිවාර්ය දෙයක්. මේක ගිහියටත් වැදගත් ස්වාමින් වහන්සේලා හිටින අපටත් පන්සලක ඉන්නවා නම් යන්නේ ස්වාමින් වහන්සේලා සමග මෛත්‍රියෙන් වැඩ කරන ආකාරය සඳහන් කරලා තියෙනවා. අඩුපාඩු බලන අදහසින් නෙවෙයි නිතරම අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ වුට්ටාපනේන ඕනෝ නගා සිටවන අදහසින් මෛත්‍රියෙන් සමගියෙන් වාසය කරන්න කියලා. පිටුතුනේ හිමි ඉන්නකොට බලන කොච්චර ලස්සනද කියලා. ඔබේ ගෙදර අය සමග සතුටෙන් ඉන්නකොට මෛත්‍රියෙන් ඉන්නකොට එයාගේ හොඳ ගති වුණ අගය කරනකොට කොච්චර සතුටද කියලා බලන්න පිටුතුනේ. එයාගේ අඩුපාඩු හැකිතා කතා කිරීම අඩු කරලා අවවාද දෙන එක ඒ කට්ටියට මඟ පෙන්වන එක නෙවෙයි මේ කියන්නේ. අපි බොහෝට දෝෂාරෝපණය කරන අදහසින් කෙනෙකුට අඩුපාඩු පෙන්වලා දෙනවනේ. එහෙම නැතුව ඉන්න පුළුවන් ඉතින් මනසක් හදාගන්න පිනතුනි. මේක කාලයක් පුහුණු කරන ඔබ දැනටත් කරන අය තමයි ඔය ඉන්නේ. නමුත් තවත් මේක දිනු කරන්න පිනතුනි. මේක තමන්ගේ සතුට දිනු වෙන ප්‍රධානතම හේතුව. තමන්ගේ ඉන්න තැන ලස්සනට තියාගන්න. ඒ වගේම තමන්ට මතක් වෙන හොඳ දෙයක් නිතර තියන්න ගෙදර. බුදුරජාණන් වහන්සේට පැන් වේදුරා පූජා කිරීම, නැත්නම් වත්ය සතෙකුට කැම දෙන එක, වත්ය මේ දවස්වල වතුර තියන්න පුළුවන් පායන නිසා සතුන්ට ඒක. ඒ වගේම තමන්ගේ අතේම මල් ගහක් හිටවන ගෙදර. වෙන සේවකයන් කියලා හිටවල වැඩක් නැහැ. තමන්ගේ අතේම හිටවන්න. මල් හැදෙන ගෙඩි හැදෙන ගහක් හිටවන්නේ එළියට බැස්ස ගමන් පේන්න. ඇතුළේ ඉඳලා වීදුරෙන් බලනකොටත් පේන එකක් හිටවන්නේ තමන්ගේ අතින්ම. තමන්ගේ අතින්ම. සේවකයට කියලා නෙවෙයි පේනොතනි. ගාඩන් එකේ වැඩ කරන කෙනාට කියලා හිටවල වැඩක් නැහැ. එයාට කියලා මල කපා ගන්න. ඔබේ අතින් හිටවන්න. පේනොතනි මේක දකිනකොටම තමන්ට තමන් ගැන ලොකු සතුටක් ඇති වෙනවා. තමන්ගේ ජීවිතයේ පණ දරන බවක් තමන්ට පේනවා. අපි බොහෝට ලොකු දේවල් හිතන්නේ ලොකු දේවල් වලින් සතුට ලබන්නේ හිතන්නේ නේද? නමුත් පින්තුනේ ඇත්තටම සතුට තියෙන්නේ මේ පොඩි පොඩි දේවලුත් එක්ක. මේ පොඩි දේවල් වලින් ලබන සතුට අර මහා දේවලට වඩා බොහෝ වටිනවා. මෙන්න මෙතනින් කරන දෙයත් එක්ක අපි මේ සඳහන් කළේ මේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ යාම, තමා රකින පංචශීලය, මෛත්‍රී වැඩීම. මෙන්න මේ කරුණෝ තමන් දවසට වැඩිපුර කරනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ සතුට එන්නේ නැම වැඩි වෙනවා. විතරක් නෙවෙයි පින්නතුනි. මෙත් එක්කම තමා සිහිකල යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වෙලාවේ තමා පරිහරණය කරන කිසියම් දෙයක් තියෙනවා නම් ඇසුරු කරන සමීපතම ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් තමන්ගේ නිරෝගී භව රූප සම්පන්නිය කියන දේ තියෙනවා නම් ඒවා කිසියම් දවසක තමන්ට අහිමි වෙනවා කියන කාරණේ. අත්හරිනට සිද්ධ වෙනවා කියන කාරණේ. අපේ දරුවන්, අපේ ඥාතීන්, අපේ නිවස, අපේ ඇස් දෙක ඉදිරිපිට දීම පින්නතුනේ අපට අහිමි වෙනවා. මේක කලින් හිතලා තියන්න. ඒ අන්තිම මොහොතේ හිත අදාගන්න බෑ මේක පින්නතුනේ. කලින් අනිවාර්යයෙන්ම විෂුවලයිස් කරලා තියන ඕනේ මේක. ඒ වගේම තමා වැඩිපුරම ආදරය කරන ඥාති මිත්‍රාදීන් කීප දෙනෙක් ගැන කලින්ම මරණය සීකලා තියන්න. ඒ වයසින් වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. යාගේ ඩෙඩ් බොඩිය කලින්ම විෂුවලයිස් කරලා තියන්න. මෙහෙම කිව්වහම ඉතින් කැමති නෑ නේද? ඔව්. නමුත් අකමැති උනත් කියන්න වෙනවා පේනද? මේක බුදුහාමුදුරු දේශනා කළා අබින්හන් පච්චය කිතබ්බන් කියලා. නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළා. මෙන්න මේ ටිකත් එක්ක ඉන්නකොට පේනොත්නි තමා මෙතන අත්හැරනවත් එක්කම තමන්ට දුකක්, බයක්, සන්තාපයක් නැහැ. ඇයි මේට වඩා හොඳ තැනක තමන්ගේ හිත තමන් පිහිටවන්න සියලුම සුදුසුකම් සපුරාගෙන ඉන්නේ. ඉතාම සතුටෙන් තමා මෙතෙන්ට සමුදෙනවා. හරියට අස්සේගේ පිටින්දලා ඇතේගේ පිටට නැග්ගා වගේ මෙතනටත් වඩා හොඳ තැනකට මීටත් වඩා පහසුකම් සහිත මීටත් වඩා ලස්සන ශරීරයක් ඔබට ලැබෙනවා. එහෙම නැත්නම් ඔබ වඩාත්ම ධර්මය දිනු කරා නම් ඇතෙමිට අවසාන මොහොත ඔබේ සසර ගමනේම නිමාව වෙන්නත් පුළුවන්. අන්න ඒ නිමාව සනිටුහන් කෙරෙන දහම් මඟ තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. ප්‍රඥාව කේන්ද්‍ර කරගත්තු සම්මාදිටිය පාදක කරගත්තු මේ සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහසන මාර්ගය. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ලෝකයේ ප්‍රතිපදා දෙකක් තියෙනවා, මාර්ග දෙකක් තියෙනවා. මිච්ඡා පටිපදා, සම්මා පටිපදා කියලා. සංයුත්තනිකායේහි නිදාන සංයුත්තේහි නිදාන වර්ගයේ සඳහන් වෙනවා පටිපදා දෙකක්. මිච්ඡා පටිපදා සහ සම්මා පටිපදා කියලා. මිච්ඡා පටිපදා කියන්නේ මොකද්ද? අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන අවිද්‍යා පාදකව මේ සංසාර චක්‍රයේ ගමන කරන ප්‍රතිපදාව. වෙනත් විදියකින් කියනවා නම් අපි අනුවණින් වාසය කිරීම. තේරෙනම විදියට කියනවා නම් අපගේ ඇහැට රූපයක් පේන වෙලාවේදී, කනට ශබ්දයක් අහන වෙලාවේදී, මේ ඉන්ද්‍රිය වලට අරමුණක් පතිත වෙලාවේදී, සා විශේෂයෙන්ම හිතට අරමුණක් එන වෙලාවේදී අපි ඉන්නේ මිච්ඡා පටිපදාවේද සම්මා පටිපදාවේද කියන කාරණේ. මිච්ඡා පටිපදාව කියන්නේ අපට යමක් මතක් වෙනකොට ඒ මතක් වෙන දේ ලෝකේ කොහරි තැනක තියෙනවා. මම මතක් කරන්න කලිනුත් ඒ දේ දිගටම තිබ්බ දෙයක් තමයි මට මේ මතක් වෙන්නේ කියලා හිතන එක. එහෙම කලින්ම දේ මතක් වෙනවා කියන එකත් ගන්න පුළුවන්. ඒක සම්මුති සත්‍ය වෙනතුනි. ඒකෙන් සුගතිගාම වෙන පුළුවන්. නමුත් සංසාර චක්‍රේ නිදහස් වෙන්න බෑ. සංසාර චක්‍රේ නිදහස් වෙන්න නම් මාර්ගය තමයි යමක් සිතනකොට ඒ හිතෙන් ස්කන්ධ පංචකයක එකතුවක්, ඒ විපාක මට්ටමේ හටගත්තු ස්කන්ධ පංචකය එතන නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝවිඥාණයෙන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති කියපු විදියට ස්කන්ධ හතරකින් තමා මේ ලෝකයක් තේරුම් ගන්න වෙලාවයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මෙහෙම සීකරෝතින් ඒකට කියනවා සම්මා පටිපදා කියලා. ඒකට කියනවා අවිජ්ජහයත්වේ වාසයේ සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා. අවිද්‍යාව සපුරාම දුරු කරන යහපත් ප්‍රතිපදාව. මේකට තමයි ධර්මයේ ဒုတိය කම්ම විභංග සූත්‍රයේ සඳහන් කරන්නේ. අත්ථි භික්ඛවේ කම්මං අකන්න අසුක්ඛං අකන්න අසුඛ විපාකං. ඒ වගේම කම්මක සංවතති. කලුත් නොවන සුදුත් නොවන කර්ම කර්මක්ෂය කිරීමට හේතු වන කර්ම කියලා සඳහන් කරන්නේ මේකයි. පින්නතනි, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකයට බණ දේශනා කරන ඉස්සෙල්ලා සිහි කරේ මෙන්න මේ කරුණ ටික. මේකට කියනවා ආගත පටිපදාව කියලා. ධර්ම අවබෝධයට පත් වෙච්ච මාර්ගය ගැන නැවත සිහි කළා බුදුහාඳුරු. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ සර්කල් එක මුලින්දන් අගටත් අගින්දන් මුලටත් මුල අග අග මුල දෙපැත්තටමත් නැවත නැවත සිහි කරමින් දවස් ගණනාවක් විමුක්ති සුඛ පටිසංවේදී කියන ස්වභාවයෙන් හිටියා. සාක්ෂාත් කරගත්තා වූ විමුක්ති සුවේ විඳින්මින් වාසය කළා. අවිද්‍යාව දුර කරපු විදිය සිහි කරමින් හිටියේ. දැන් අපිට හිතෙන්න පුළුවන් අවිද්‍යාව දුර කරා නම් ආයෙ මොකටද හිතන්නේ කියලා නේ. ඒ පිණුතින ආපු ගමන් මාර්ගය ගැන සිහි කරලා නිර්ආමිස සුවයක් ඇති කරගන්න විදිය. ඔබ ලස්සන තැනකට ගියා නම් දුර ගමනක් ඇතම ගාන ඔබේ ගියපු ගමන් මාර්ගය ගැන සිහි කරන එක ඔබට සතුටක් ඒක. ඒ තරක් නේ ඔබ අහලා ඇති රහතන් වහන්සේලට සඳහන් කරනවා දෙට දම සුඛ විහරණය සඳහා ස්කන්ධ පංචකයේ සමුදය බලන්න කියලා. උන්වහන්සේ කතකීච්ච කෙනෙක් අනුපන්ද සදත්ත ඕහිත බාර පරික්කින බව සංයෝජන මේ වගේ වචන වලින් රහතන් වහන්සේ ගැන සඳහන් කරනවා. කරන්න තේ ඔක්කොම කල් ඉවරයි. කතකීච්ච ඕහිත බාර මහා බරක් බිමින් තියලා ඉවරයි. ඒ වුණත් උන්වහන්සේලාටත් නැවත නැවත මේ කරුණු සීකරණ කියලා සඳහන් කරලා තියෙනවා. කෙනෙකුට තරක කරන්න පුළුවන් ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම තමයි නිවන් දකින්නට හේතු වෙන්නේ. නිවන් දැකට පස්සේ ආයි මොකද්ද මේක සීකරන්නේ කියලා. ආයි වෙන තු වෙන කරන්න දෙයක් නැහැ. ආයි අරකම සීකර කර තමයි ඉන්න වෙන්නේ. ඒ සීකරන මොහොතේ සතුටක් ඒකට කියනවා දිට දම සුඛ විහරණය කියලා. මේ ජීවිතයේම සතුට විඳින අවස්ථාවක් ඒක. ලෝකෙ තියෙන ලස්සනම වචන ටිකක් පින්නතුනේ මේක. මේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන කාරණේ. නැත්නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන්. මෙතෙන්දී සම්මා පටිපදාව සහ මිච්ඡා පටිපදාව කියන කාරණා දෙක දේශනා කරනවා. අප යමක් හිතනකොට අවිද්‍යාවෙන් නම් හිතන්නේ මේ ලෝකයක් තියෙනවා කියලා නම් හිතන්නේ ඒ අපි මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ සංසාර චක්‍රය තුල ඉන්නේ. ඒ චක්‍රය තුල අපට හිටියට කමන්නේ නැහැ. හැබැයි අපට ඒකේ හිටියොත් ඒක අවසන් වෙන්නේ මොකෙන්ද? ජාති පත්‍ය ජරා මරණ කියන කාරණෙත් එක්ක. අපි හැමතෙම සංසාර චක්‍රය ඉන්න කැමති. හැබැයි අර අන්තිම රිසල්ට් එකට කැමති නැහැ. ජරා මරණ වලට කැමති නැහැ. පින්නතුනි ජරා මරණ වලට කැමති වෙලා මොලේව විතරක් කැමති වෙලා නැහැ. මොලේව කැමති වුණොත් අනිත් ඒවා බෝනස් විදියට හම්බ වෙනවා. ආයි එපා කියලා දෝලවත් බෙරෙන්න බෑ. ඉදිරිපසේ පේන රූපේ ඇති දෙයක් හිටියට ගත්තොත් ඒ රූපය වෙනස් වෙනකොට, දිරාපත් වෙනකොට, නැති වෙනකොට ඒ දුක් ටිකත් එක්කම තමයි බාරගන්නේ අපි. මේ හැඩ පේන රූපය නිර්දේච රූපය මම මේක මේ තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවන් කියලා දැනගත්තොත් ඒ ඉස්සරහා පේන රූපෙට උදව් කරන්න පුළුවන්. බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්. කෑම කිලා දෙන්නත් පුළුවන්. නමුත් දුකෙන් නිදහස් වෙලා. යාකිරි අනුකම්පාවෙන් එයාගේ පැත්තෙන් බලලා අපට මේ උපකාරය කරන්න පුළුවන්. නමුත් අපි දුකෙන් නිදහස් වෙලා ඉන්න. මොන්ටිසෝරියේ ගුගන්නන ගුරුවරයා ඒ කුඩා දරුවන්ගේ මට්ටමටම පාත් වෙලා ඒ මට්ටමෙන් තමයි ගනුදෙනු කරන්නේ. හැබැයි එහෙම කරා කියලා ගුරුතුමිය මොන්ටිසෝරි ගියා කියලා අපි කියන්නේ නැහැ නේද? ගුරුතුමියත් මොන්ටිසෝරියට තමයි හැමදාම යන්නේ. හැබැයි අර ළමේ අනේකයි ගුරුතුමිය අනේකයි අතර හත්පසින් වෙනස්. අන්නේ වගේ තමයි අපි සාමාන්‍ය ලෝකයේත් සමග ජීවත් වෙනවා, ගනුදෙනු කරනවා, යුතුයකම් කරනවා. උපන්දින ආදී උත්සව වලට අපි සහභාගි වෙනවා. ඒ යුතුයකම් ටික කරන ගමන් අප අභ්‍යන්තරයෙන් මේ ප්‍රඥාවෙන් සහ සිහියෙන් වාසය කරනවා. මෙන්න මේ කාර්යෙදි පින්නතුනි ප්‍රධානතම දේ තමයි සද්ධා මූලික සබ්බේපි කුසල ධර්මා කියපු ආකාරයට ශ්‍රද්ධාව තමයි මේ සම්පූර්ණම දහන් මඟ දිගහැරෙන කාරණේ බවට පත් වෙනවා. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ අවිද්‍යා සාගතව අපි ලෝකෙ ඇසුරු කරවතින් අපට ජරා මරණ විඳින සිද්ධ වෙනවා, අත්විඳින්න ඇසුරු කරන සිද්ධ වෙනවා. ප්‍රඥාවෙන් ලෝකයේ දැස බැලුවතින් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණේ. මෙන්න මේක පින්නතුන අපේ ජීවිතේ හෙඩ්ලයිට් එක කරගන්නට ඕන. මෙන්න මේක තමයි අපි ජීවිතේ ඉස්සරහින්ම තියාගන්න ඕන දර්ශනය. ශ්‍රද්ධාව කියන්නේ මේකයි. මේ තමතරව තවත් ශ්‍රද්ධා තියෙන බුදුහාඳුරන්ගේ බුදුගුණ ගැන ප්‍රසාදය ඇති කරගන්න එක ඒවත් ශ්‍රද්ධාවේ කොටස් තමයි. නමුත් පින්නතුනි ඒ ශ්‍රද්ධාවේ ඉහළම අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? දුක හටගන්නේ මෙන්න මෙහෙමයි, දුක නිදහස් වෙන්නේ මෙන්න මෙහෙමයි කියන එක ගැන මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ ඥානය ගැන ශ්‍රද්ධාති කියන කාරණේ. මේක මුලදී අපි විශ්වාස කරන්න ඕන පින්නතුනි. හැබැයි ඒක හැමදාම විශ්වාස කරන්න ඕන කියලා කතාවක් නැහැ. අපේ නෙවිගේටරේට ඇඩ්‍රස් එකක් දාගෙන යනවා. ගියාට පස්සේ යනකම් අපි නෙවිගේටරේ විශ්වාස කරනවා. හැබැයි ගියාට පස්සේ අපට විශ්වාස කරන්න දෙයක් නැහැ. අපේ අත්දැකීමක් ඒක. ඒ වගේම තමයි මේ දහම් මාගේ යද්දී මේ තථාගත දර්ශනය ගැන, බුද්ධ වචනය ගැන අපි විශ්වාසයක් තියාගෙන යන්නේ. හැබැයි ටිකෙන් ටික මේ විශ්වාසය අවබෝධය බඩපත් වෙනවා. ඒක ඊට පස්සේ අපි අත්දැකීමක් වෙනවා. ටිකෙන් ටික මේක ගමනාන්තයම විඳින අත්දැකීමක් නෙමෙයි පින්නතුනි. මේ ගමන ආරම්භ කර මොහොතේ පටන්ම තමන්ගේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය අත්විඳිමින් තමයි අපි මේ ගමන යන්නේ. මේක තමයි ධර්මයේ තියෙන සංදිට්ඨික, අකාලික කියන ගුණවල ලක්ෂණය. පින්නතුනේ මෙන්න මේ ශ්‍රද්ධාවත් එක්ක ගමන ආරම්භ කරපු ගමම්ම හරියට අපට ශ්‍රද්ධාව පිහිටියනම් ඒත් එක්කම වීරිය කියන එක හටගන්නවා. කොච්චර වීරියක්ද? ඒ වීරිය ගැන සඳහන් කරන්නේ තමන්ගේ මේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද යන ජවයක්, වීරියක්, මොටිවේෂන් එකක් ඇති වෙනවා කියන්නේ. ඇයි පින්නතුනි මේ දර්ශනෙට නාවොත් දුක් ටික විඳින්න වෙනවා. මේ දර්ශනෙන් හිටියොත් විතරයි දුක නිදහස් වෙන්න පුළුවන් කියන මෙන්න මේ විශ්වාසයට පත් වෙනවා. මේ විශ්වාසයට ඇතුණාට පස්සේ පින්නතුනි අපට ආයි මොකද්ද කරන්න කියන එක අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ මොකද්ද? මොකද්ද හිතන්නේ කියන කාරණේ. හැම වෙලාවෙම මෙන්න මේ සම්මා දිට්ඨියත් එක ඉන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇති වෙච්ච ගමන් මෙතනම ඇති වෙනවා සම්මා සංකප්පය, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි, සමාධි. පින්නතුනි මේක තමයි නිදහස්, නිවහල්, සැනසිලිදායක මාවත. මෙතෙන්ට වැටෙනකන් අමාරුයි පින්නතුනි ටිකක්. හරියට කෝච්චි පෙට්ටියක් රේල් පාරෙන් අයින් වෙලා තිබ්බ වගේ. අමාරුවෙන් හරි එකතු වෙලා කෝච්චි පෙට්ටිය රේල් පීලි දෙක උඩට තිබ්බට පස්සේ තල්ලු කරගෙනවත් යන්න පුළුවන්. හරියට ලොකු ලී කොටයක් කර තියාගෙන ගිහලා වතුරට දැම්ම වගේ. දැම්මට පස්සේ ඇඟිල්ලෙන් උනත් තල්ලු කරන්න පුළුවන්. පොඩි ළමයෙකුට උනත් ලණුවක් ගැට කාලා දගෙන යන්න පුළුවන්. මේ අරසිංහ මාර්ගයේ මුල් ටිකට එනකන් තමයි අමාරු. ආවට පස්සේ පින්නතුනි මේක තමයි තමන්ගේ ඩේලි මැප් එක වෙන්නේ. මේක තමයි ස්පිරිචුවල් මැප් එක. මේක කරදරයක් නෙවෙයි පින්නතුනේ. දාට මේක තමයි ඊටාම සතුටෙන්, ඊටාම පහසුවෙන්, ඊටාම සැනසීමෙන් ජීවත් වෙන්න තියෙන විදිය. පින්නතුනේ මේ කාරණා අට අපිට මුල් කාලේ ඉඳන්ම අහලා දැන් එච්චර වටිනකම ටිකක් අඩුවගෙන පින්නතුනේ බටහිර අය, යුරෝපීය අය මේක පළවෙනිවට අහුවට පස්සේ සමහර අය කෑ ගහනවා වාව් කියලා පින්නතුනේ. මෙච්චර කලක් අවුරුදු ගානක් ඒගොල්ලන් එක එක පස්සේ ගිහිල්ලා මේ කාරණාට එක පෙරට තියලා අහගල අහගත්තු මුල් දවස්සේ පත්වෙන සතුට ඔබ දැක්කොත් පුදුම හිතේ. පළවෙනි වතාවට ආපු සමහර වෙනත් ආගමික පූජකවරු සමහර නිකන් ඇත් නෙවෙයි. ඒවට කරපු ප්‍රකාශයන් තියෙනවා ධර්ම සාහිත්‍යයේ. පින්නතුනේ ඒ තරම් වටිනා දෙයක් මේක. හැම වෙලාවෙම තමා කන්ෆර්ම් කරලා බලන්න මේ කරුණාට කොච්චරනම් තමන්ගේ ජීවිතේ අභ්‍යන්තරය යනවද කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මෙතෙන්ට එනකොට ඔබේ ළඟ ಗುಣදාම් හුඟක් වැඩිලා තියෙනවා. ඔබ දන් දෙන කෙනෙක්, අම්මට තාත්තට සලකන කෙනෙක්, පන්සල් රකින කෙනෙක්, ඒ ඔක්කොම ඔබේ ළඟ තියෙනවා. ඒවටයි අමුතුවෙන් කරදර වෙන්න දෙයක් නැහැ. නමුත් ඊට වඩා සියුම් ගුණාංග ටිකක් මේ දෙක ඔබේ ජීවිතය තුළ નિરાයාසින් ඇති වෙනවා. මොකද්ද ඒ? මොනද ඒ ගුණාංග ටික? ඒ ගුණාංග ටික තමයි කරණිමෙද සූත්‍රයේ උද්‍යාස සජ්ජානා කරන්නේ. සක්කෝ, උජෝච, සූජෝච, සුවච, මුදු, අනතිමානි, සන්තුස්ස, සුබර, අප්පකිච්ච, සල්ලාවකෝත්ති, සන්තින්ද්‍රියෝච, නිපකෝච, අප්පගම්බෝ, උලේස්වනගිද්දෝ ගිහිල්ලා අන්තිමට පින්නතුනි. නචකුද්දන් සමාචරයකින්කි යේන විඤ්ඤෝ පරිපදේයෝ. අනිත්‍යය නුවණැතියයි දොස් කියන නුවණැතියයි දොස් කියන පින්නතුනි. අපි මොකක් කරලා දොස් කියන පිරිසක් කොහෙවත් හොයරි ඉන්නව ඒක ගැටලුවක් නැහැ. නුවණැතියයි දොස් කියන සුළු හෝ වරදක් නොකර ඉන්න මට්ටමටම තමන්ගේ ගමන් මඟ නිවැරදි කරගන්න. ඇත්තටම පින්නතුනි මේ කරුණෝ පාඩම් කරලා පුහුණු කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ කරණීයමෙත සූත්‍රයේ එන්නේ අපි හරියට දහම් මගට වැටුණාද කියලා තමන්ටම තමන් ගැන චෙක් කළ බලන්න පුළුවන් ලක්ෂණ ටික මේ. ඔව් පුදුම එහෙම කිව්වොත්. අර චතුරාර්ය සත්‍ය ගැන ධර්මය අහලා, දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අහලා, ඒ ශ්‍රද්ධාව තුළින් සම්මාදිටිය පාදක කරගෙන ආරේ අෂ්ටාංගික මාර්ගයට නිසිසේ එළඹියා වූ කෙනාගේ ජීවිතය තුළ નિરાයාසයෙන් පිහිටන ගුණාංග ටික තමයි මේ තියෙන්නේ. විටින් විට බලන්න පුළුවන් හරියට යනවද කියලා මේ ටික. මේක ගැඩුවක් තියනවා නම් ඒ මොකද්ද? ඒ තමයි ධර්මඥානෙහි ශ්‍රද්ධාවේ තියෙන අඩුව. ශ්‍රද්ධාවේ අඩුවක් තියනවා නම් ඒ මොකද්ද? ඒ තමයි සිදු කරන සැබෑව කල්යාණ මිත්‍රයන්ගේ අඩුව. කල්යාණ මිත්‍රයන්ගේ අඩුවක් තියෙනවා නම් ඒ අඩුව තමන්ගේම අඩුවක් තමයි. තමන් ඒ තරම් ඉහළ මට්ටමේ දෙයක් කරා ළඟා වෙන්න තියෙන උනන්දුව තමන්ට අඩුවේ කියන එක. අද තියෙන මේ මාධ්‍යත් එක පිනුතුනි ඔබ ඉහළම දහමකට කැමැත්තෙන් ඉන කෙනෙක් නම් ඔබට දේශකයන් වහන්සේ කොහේනද කියලා අදාළ නැහැ. ඒ දේශකයන් වහන්සේ මොන මහද්වීපේ ඉන්නවද, මොන කැලේ ඉන්නවද කියන එක අදාළ නැහැ. ඔබේ ජංගම දුරකථනයට ඒ සියලුම විස්තර හම්බ වෙනවා. ඇයි ඔබ ඇසුරු කරන්නේ ඒ වගේ ගුණාංග තියෙන අය? ඔබේ කැමති ගුණාංග වලට අදාළ අය තමයි ඔබට මැසේජ් එවන්නේ. ඔබ කැමති මැසේජ් ටික තමයි ඔබට එන්නේ ඔය ෆෝන් එකට. ඇයි ඔබ වැඩිපුරම ආශ්‍රය කරන අයනේ? ඒගොල්ලන් කැමති දේ තමයි ඔබත් කැමති, ඔබ කැමති දේ තමයි ඒගොනුත් කැමති. ඔබ දහමට වැඩිපුර කැමති නම් ඉතාලම සියුම් කරුණු මුණ ගැහිච්ච ගමම්ම ඒගොල්ලන් බලනවා හොඳ කෙනා මම මේක කාටද යවන්නේ, කාට යවලද ප්‍රයෝජනයක් තියෙන කියලා බලන. එහෙම ගැනට තමයි යවන්නේ, නැත්තන් නිකන් ඉන්න. පින්නතුනේ මෙන්න මේ දහමත් එක්ක එනකොට මේ ආරස්නේ මාර්ගයේ බැසගත්තට පස්සේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි තමා කයින් දෙයක් කළත් වචනින් දෙයක් කළත් සිතින් සිදුවිල්ලක් යුතුවත් මේ හැම දෙයක්ම පංච නීවරණ දුරුකරන ස්වභාවයට අදාළවයි කරන්නේ. විතක්ක විචාර පීති සුඛ විතඟ කියන්නේ ඒත් එක්කම හිතින් කතා කර කර ඉන්නේ. විචාරය කියන්නේ ඒත් එක්කම හැසිරෙනවා. ඒත් අරමුණත් එක්කම සතුටටපත් වෙනවා. සුවයටපත් වෙනවා. ඒ අරමුණේම හිත ඒකාග්‍ර කරගන්නවා. ඔබ වැඩිපුර කැමති දන් දෙන්න නම් ඒ දන් දීමමයි සිතන්නේ. ඒ දන් දීමම චාගානුපස්සනා භාවනාවක් වෙලා ඒකම ධානයක බවටපත් වෙනවා. ඔබ වැඩිපුර කැමති පංච සීල ගැන නම් ඒ පංච සීලයම සමාධි සංවර්ධනක සීලයක් වෙනවා. ඔබ වැඩිපුර කැමති ධාතු මනසිකාරය නම් ධාතු මනසිකාරයම තමයි ඔබේ හිතේ වැඩ කරන්නේ. ඔබ වැඩිපුර කැමති මෛත්‍රී භාවනාව නම් ඔබේ ජීවිතයම බ්‍රහ්ම විහාරයක්. බ්‍රහ්මී පරි ජීවිතයක් වෙනවා. ඔබ වැඩිපුරම කැමති ආනාපාන සතිය නම් ආනාපාන සතියම ඔබේ නිවන් දොරටු බවට පත් වෙනවා. ඔබ වැඩිපුරම කැමති අනිත්‍ය සංඥා වඩන නම් ඔබ සමත පූර්ණංග විදර්ශනාට තැමිට යන්නේ. ඔබ ඍජුවම විපස්සනා පූර්ණංග සමතෙන් ස්කන්ධ ධාතු ආයතනවල අනිත්‍යතාවය බලනවා. ඔබ විපස්සනා පූර්ණංගම සමතේට එන ගන්නවා. ඔබ තීරණය කරන්න ඔබ කොයි පැත්තෙන් කොයි තරම් දුරක් යන කෙනෙක්ද කියලා. මොකද අපිට ලොකු කාලයක් ඉතුරු වෙලා නැහැ පින්නතුනි. මේ අපි අහන අවසාන ධර්ම දේශනාව වෙන්න පුළුවන්. මං කියන අවසාන ධර්ම දේශනාව වෙන්නත් පුළුවන් මේක පින්නතුනි. ඒ තරම් අද ලෝකයේ ස්වභාවය ගැන අපිට විශ්වාසයක් තියන්න බැරි මට්ටමක අපි ඉන්නේ. අපිට පින්නතුනි ඉස්සර වගේ ලොකු ප්ලෑන් එක වැඩ කරන්න බෑ දැන් කාලේ. ඒව ඉවරයි කාලේ. ඒවත් තියාගන්න හිතේ. නමුත් ඒවා ඉෂ්ට වේදි කියලා අපිට කියන්න බෑ. අන්න ඒ නිසා අපි මූලික වශයෙන් මේ ධහම තුල උපරිම පුහුණුව අපි ඉන්නට ඕන පින්නතුනි. හැම මොහොතෙම අපට කරන්න පුළුවන් උපරිම පුහුණුව උපරිම යහපත අප ලෝක වෙනුවෙන් කරන්න ඕන. අනේදෙන්දී අපි මොන දේ කළත් විශේෂයෙන්ම ආරසණිග මාර්ගයේ තුලම අපි ඉන්නට ඕන. ඒයින් බැහැර පොඩ්ඩකටවත් අපි යන්න හොඳ නැහැ. ගිය ගමම්ම නැවත සිහිය පිහිටුවාගෙන මේකට එන්නට ඕන. අන්න එතෙන්දී සති නිමිත්ත කියන කාරණේ පින්නතුනි ඉතාම වැදගත් කාරණේ. සති නිමිත්ත හැකි හැම වෙලාවෙම සති නිමිත්ත පුහුණු කරන්න. භාවනා කරන වෙලාව විතරක් නෙවෙයි. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු කාරණය සාමාන්‍ය වැඩක් කරද්දී උනත් මේ නාසය ආශ්‍රිතව හිත තියාගෙන වැඩ කරන්න බලන්න. භාවනා කරනකොටත් ආරම්භ කරන්න ඒකෙන්. හැබැයි ටිකක් ගියාට පස්සේ ඒක ටිකෙන් ටික සියුම් වෙලා ඊට පස්සේ ඊළඟ අරමුණට යනවා. ඊට පස්සේ කායනුපස්සනා විදියට මේකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ වේදනුපස්සනා චිත්තානුපස්සනා යනකොට මේක සියුම් වෙලා යනවා. හැබැයි ගියත් නැවත භාවනා ඉවරෙච්ච ගමම කොහට දෙන්නේ? ආයි සති නිමිතට එන්නේ. සති නිමිත්ත තුල ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? තමන් චිත්තානුපස්සනා භාවනාවේ ඉන්නේ. මොකද චිත්තානුපස්සනා භාවනා කියලා කියන්නේ? සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති. හිතට රාගයක් ඇති වෙනකොට දන්නව දැන් රාගයක් හිතේ තියෙන කියලා. විතරාගං වා චිත්තං විතරාගං චිත්තං ති පජානාති. තමන්ගේ හිතේ රාගය දුරු වෙලා නම් තමයි ඒක හොඳට දන්නව. සමෝහං වා විතමෝහං වා සදෝසං වා විතදෝසං වා සමාහිතං අසමාහිතං විමුත්තං අවිමුත්තං සංකීර්ත විකීර්ත මහගත අමහගත. තමන්ගේ හිත ගැන හරියට කණ්ණාඩියක් ඉස්සරහා ඉන්න වගේ තමන් දන්නව දැන් මොකද තත්ත්වය කියලා. යතර විශේෂයෙන් පින්නතුනේ මූලික කාරණය තමයි සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පදානාති වීත මොහං වාචිත්තං වීත මොහං චිත්තං පදානාති. තමන් දැන් ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා තමන් ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්න. කොහොමද බලාගන්නේ? යමක් හිතනකොට රූපයකට ගැට ගහලා නම් ඉන්නේ. තේරුම් ගන්න වැරදුනා තමයි කියලා. යමක් හිතනකොටම තමන් දන්නවනම් රූපේ නිරුද්ධ වෙච්ච තැනක මේ රූපේ තමන් තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් කියලා. ඔන්න හරි. තමන්ටම ලකුණක් දාගන්න. මෙන්න මේක ටිකෙන් ටික වැඩි කර ගන්නකොට තමයි තේරෙනවා විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං පජානාති අයුමුත්තං වාචිත්තං අයුමුත්තං චිත්තං පජානාති තමයි දැන් මිදෙලද නැද්ද කියලා තමයි දන්න මොකෙන්ද මිදෙන්නේ මිදෙන ලෝකෙන් මිදෙන නාම රූප විඥාන වලින් මිදෙන්නේ ස්කන්ධ පංචකෙන් මිදෙන්නේ මහා බරින් පින්නතුනි බාරහාවේ පංචස්කන්ධෝ බාරහාරෝති පුද්ගලෝ බහරාදානං දුක්ඛං ලෝකේ බහරණික්ඛේපනං සුඛං බාරහාවේ පංචස්කන්ධෝ බර කියන්නේ මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ ඇති දෙයක් හැටියට ගන්න ස්වභාවය කෙටියම කියනවා නම් අප දැකපු අහපු ඒ සිද්ධිය මේ මොහොතේ ඇති දෙයක් හැටියට ගන්න ස්වභාවය එහෙනම් ඒ බර බිමින් තියෙනවා කියන්නේ මොකද්ද? ඒ ස්කන්ධ පංචකයේ අතීත අත්දැකීම සම්පූර්ණයෙන් දැන් නිරුද්ධ වෙච්ච මොහතක මාමික තේරුම් ගන්නේ මගේම මනෝවිඥාණයෙන් මේ මොහොතේ මේක තමා නැවත ප්‍රතිනිර්මාණය කරගත්තේ කියලා දකින එක. අනේත් එක මේක තියෙනවා බිමින් බාරණිකයේ 50ක. බර බිමින් තිබ්බා. බරබිමින් තිබ්බා කියන්නේ අමතක කරා කියන එක නෙවෙයි. වරදා තේරුම් ගන්න එපා. ඕනෑම දෙයක් පේනොතින් තමන්ට මතක් කරගන්න පුළුවන්. මතකේ නෙවෙයි ගැටලුව ඒ මතක් කරනකොට ඒක මතක් කරන්නේ සිහියෙන්ද නැද්ද කියන කාරණේ. නුවණින්ද නැද්ද කියන කාරණේ. ඒක තමන්ට සිහියෙන් සිහි කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ජාතක කතාවල සඳහන් කරන්නේ අතීත අත්දැකීම්. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට හිතන්න පුළුවන්. අතීත ආත්ම භාව ගැන කියන්න පුළුවන්. මතකේ නෙවෙයි ගැටලුව පින්නතනි. ඒ මතක් කරන වෙලාවේදී තමා හිතන විදිය. මෙන්න මේ දෙක පින්නතනි. මේ ආරස්තංගික මාර්ගය තුළ තමයි ඉන්නකොට තමා කරන හැම දෙයක්ම අර සමාධි සංවර්ධනක විදිහට කරන්න උත්සාහ කරනවා. එතෙන්දි ප්‍රධානතම කාරණයක් තමයි මෙතෙන්ට එනකොටම තමන්ගේ භාෂාවෙහි විශාල වෙනසක් සිද්ධ වෙනවා. කතා කරන එක හුඟක් අඩු වෙනවා පින්නතු. කතා කරන්න අවශ්‍යතාවය අඩු වෙනවා හුඟක්. තමා දහමකට ආවාද කියලා තමන්ට බලන් තියෙන එක ලක්ෂණයක් තමයි. එකම ලක්ෂණේ නෙවෙයි එක ලක්ෂණයක් තමයි තමන්ගේ භාෂාවේ සිදුවන වෙනස. විශේෂයෙන්ම අනවශ්‍ය දේවල් කතා කරන එක හුඟක් අඩු වෙනවා. සුදුසු කාල බලලා අර්ථවත් දෙයක් කියන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුන් මේ වචනේ කියන එක හරි ප්‍රබල දෙයක්. හරි වටින දෙයක්. වචනේ තරම් වටින දෙයක් නෑ පින්නතුන්. ඒ විතරක් නෙවෙයි අපි ඒ වාක් සුචරිතයේ කාලයක් වුණු කළොතින් අපේ වචනේ ලොකු බලයක් ගැබ්බෙනවා පින්නතුන්. පුදුම විදිහේ ශක්තියක් බලයක් ඒකට එකතු වෙනවා. ඒක එහෙම වෙන්නේ ඒක සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මාදිට්ඨියත් එක්ක යන්නට ඕන. ඒක සම්මා වාචා බවට පත් වෙන්නට ඕන. අන්න එතෙන්දී සුවිශේෂ වෙනසක් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. ඒ තමයි ධම්මීවා කතා අරියෝ වතුන්හි බව. කතා කරනවා නම් ඒ අදාළ දේ ධර්ම කරුණක් නැත්නම් නිස්සබ්ද වෙන්නේ. පින්නතුනි මෙන්න මේත් එක්ක අපි නැවත බලමු අර මුලින් සඳහන් කළ කරුණු පහ. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන. සීල කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කය වචන දෙකේ සංවරය. තවත් විදිහකින් කියනවා නම් පංචශීලය. තවත් විදිහකින් කියනවා නම් මේ ලෝකෝත්තර දර්ශන යුක්තව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කාරණය. මෙතෙන්ට වෙන මෙිට බාහිර ලෝකයකට සංවර වීමක් නෙවෙයි තමන්ගේ අර සමාධි ප්‍රඥා දෙකට උපකාරයක් සඳහා වෙන සංවරයක් මේ තියෙනවා. තේනසනි තමාගේ මේ ආධ්‍යාත්මික ගමන සමාධිය ඉලක්ක කරගත්තු ගමනක් වෙන්නට ඕන. ඒකට කියනවා සමාධි සංවර්ධනක කියලා. විතරක් නෙවෙයි ඒ තමාගේ ඇතිවන චිත්ත සමාධිය හැකිතාක් ආරක්ෂා කරගන්නටත් ඕන පින්නතුන්. සඳහන් කරනවා හරියට සමාධිය ඇති කරගත්තොත් ඒ සමාධිය කොහොමද ආරක්ෂා කරගන්න ඕනේ කියලා. උදාහරණයක් තියෙනවා ධර්ම සාහිත්‍යයේ. මොකද උදාහරණේ? උදාහරණය තමයි සක්විති කුමාරයෙක් ඒ අම්මගේ කුසේ පිළිසිඳ ගත්ත දවස් ඉඳලා ඒ සක්විති ගැමක් දරන අම්මා ඒ දරුවා ඉතාම සුරක්ෂිතව රැක බලා ගන්නවා කියලා. ඒ දරුවා මහත් වූ කාලයක් පාරමිතා පුරලා සක්විති රජ කෙනෙක් වෙන්න ඉපදෙන කෙනෙක්. ඒක දැනගත්තු දවස් ඉඳලාම අම්මා ඉතාම ආරක්ෂාව දාලේ දරුවව පෝෂණය කරනවා. අන්නේ සක්විති දරු ගැමක් දරන අම්ම කෙනෙක් ඒ දරු ගැම දරන්නා රකින්නා වගේ ඇති කරගත්තා වූ සමාධි නිමිත්ත සමාධිය රැක ගන්න කියලා පින්නතුනේ. එතකොට අපි කොච්චර පරිස්සම් වෙන ඕනද නේ? අපට මේ ලැබුණ පින්නතුනේ ගෝල්ඩන් ඔපචුනිටි එක. මේක සොළුවෙන් සලකන්න එපා පින්නතුනේ. මේක සරල දෙයක් නෙවෙයි. මේ කනිත් ඇගේ සරල දෙයකට, සරල පැවැත්මකට, මිල මුදලකට, බඩමුට්ටුවකට නිකන් අත්හරින දෙයක් නෙවෙයි පින්නතුනේ. මේක ඊට වඩා වටින දෙයක්. මේ දහමට වටිනාකම දුන්න කියලා කියන්නේම ඒ වටිනාකම දුන්නේ ඔබේ ජීවිතයට. එදාට ඔබට ඔබේ කොණ්ඩේ ලස්සන තියෙන දවසට වඩා වටිනවා කොණ්ඩේ ඉදිච්ච දවසට. එදාට ඔබ ලස්සනට හොඳට කෙලින් ඇවිදින දවසට වඩා ඔබට වටිනවා ඔබ වෝකර් එකෙන් හැරමිටි යන දවස, රෝදුවට යන දවස. ඒ තරම් ඔබේ ජීවිතය වටිනවා. අද අපිට වටින්නේ අපේ කොණ්ඩේ ලස්සනට, ඇඟපත ලස්සනට කෙලින් යන විට නේද? හැරමිටිය වෝකර් එක ගැන හිතනවත් බෑනේ, දුකයි හිතුවාමනේ. කියනවටත් කැමති නෑනේ. පින්නොතුනි ඒව තමයි කවදාහරි දවසක අපේ හොඳම උපකරණේ බවට පත් වෙන්නේ. අද ඔබේ ෆෝන් එක, ඔබේ ලැප්ටොප් එක, ඔබේ වාහනේ වටිනාම දේ වුණාට කවදාහරි දවසක් එනවා ඔබේ වටිනාම දේ වෝකර් එක වෙන දවස. ඒක මටත් වෙනවා. පින්නොතුනි එදාට ඒ සියයටම වඩා වටින දෙයක් අපිට තියෙනට ඕන. ඒ තමයි මේ පුහුණු කරපු දහම පින්නතුනි. එදාට අපේ ශරීරයවත් නෙවෙයි අපට වටින්නේ. අපට ඇවිදින්න බැරුණත් කමන්නේ, වාඩි වෙන්න බැරුණත් කමන්නේ, අපි ඇඳේ වැතිරිලා හරි ඉඳගෙන පින්නතුනි අපි මේ වඩපු දහම් කරුණ මෙනෙහි කරනවා. සමාධි නිමිත්තක් ස්කන්ධ පංචකයේ සමුදය බලමින් අපට දකින්න තියෙනවා. අපට එදාට ආනාපානසති භාවනාවක් දකින්න තියෙනවා. ඒ සඳහා අද අදම ඉක්මනින්ම අපි මේ සඳහා කාලය කැප කරන ඕන පින්නතුනි. මේක පොඩ්ඩක්වත් පරක්කු කරගන්න බෑ. පරක්කු කරගන්න හැම දවසෙම අපට හැම පැත්තෙම අවශ්‍ය වෙනවා. හැම පැත්තෙම. ගෑස්ට්‍රික් වැඩිවීම ඉඳන්ම ඔක්කොම වෙනවා. ප්‍රශ්නේ වැඩි වෙනවා. ගෝලීය උෂ්ණත්වය, උද්ධමනය, ලෙඩ රෝග, ප්‍රශ්න හැම එකක්ම ගත වෙන දවසක් පාසා වැඩි වෙනවා මිසක් පින්නතුනි අඩු වෙන්නේ නැහැ. අදට වඩා හොඳ හෙටක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන තියෙන්නේ ජරා මරණ ව්‍යාධි තමයි. උද්ධමනය තමයි, ගෑස් මිල තමයි. වෙන දෙයක් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ කිනුත්. එනිසා හැමදාම හිතන්න අද මට තියෙන ජීවිතයේ වටිනාම දවස කියලා. මට ජීවත් වෙන්න තියෙන දවස් වලින් වටිනාම දවස තමයි මම අද මේ ගත කරන්න කියලා හිතන්න. එදා උපරිම ලෙස දහම තුල පුහුණු වෙන්න. මේ අරසිංහ මාර්ගයේ ඉන්නකොට සමාධි පඤ්ඤා වඩනකොට අපේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සම්‍යප්ප්‍රධාන වීරිය වැඩෙනවා. අකුසල දුරු කරන්න කුසල වඩන්න. සතර රීතිපාද වැඩෙනවා. ඡන්දචිත්ත විරිය විමර්ශනා කියන මේ හතර දිනු වෙනවා. පංචේන්ද්‍රිය, පංච බල, සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා මේව දිනු වෙනවා පින්නතුනි. බොජ්ජංග, සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි සමාධි උපේක්ඛා. මේව තමයි තමන්ගේ අභ්‍යන්තර වටිනාම රං ආභරණ බවට පත් වෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා පහරාද සූත්‍ර නිස්ථානවල මේ මහා සාගරයේ ගැඹුරෙහි ඊටාම වටිනා පරං රෙදි මුතු මැණික් වැනි දේවල් තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ සම්බුද්ධ ශාසනය නැමැති මහා සයුරෙහි තැන්පත් වෙලා තියෙන සම්මා සම්බුදු උතුමෙක් විසින් මේ සාගරෙහි පිහිනලා කිමිදිලා ගිහිල්ලා පතුලට ගිහිල්ලා පතුලෙන් උඩර ගත්තු වටිනාම මුතුමිනි තමයි මෙන්න මේ බෝධිපාරිශ්‍රික ධර්ම පින්නතුනි. ඒ සත්‍ය බොජ්ජංගේ වැඩෙනකොට සම්පූර්ණ වැඩෙන පින්නතුනි සතුට. ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා සතුටෙන් උද්දීපනය වෙලා ප්‍රබෝධමත් වෙලා අවසානයේ උපේක්ෂාවෙන් නිමාවටපත් කරන ධමයක් මේක. පීති පස්සද්දී සමාධි වලට ගිහිල්ලා අන්තිමට මේ ලෝකේ හට ගැනීම නිරෝධය දැක්කට පස්සේ ඔහුට එන තින එකම දෙයයි ඔහුගේ ප්‍රීතිය සුබ දෙයක් ඉදිරිය ගන්න. ඊටත් වඩා ඔහු වටිනා දේ බවට පත් වෙන්නේ මොකද්ද? උපේක්ෂාව. සාමාන්‍ය මට්ටමේදී සතර බ්‍රහ්ම විහරණවලදී උපේක්ෂාවක් තියෙනවා. මේ කර්ම ස්වභාවය තේරුම් අරගෙන සත්‍යංගේ එතෙන්දි මැදහත් වෙන ස්වභාවයක්. නමුත් මේ බොජ්ජංග මට්ටමේ උපේක්ෂාවදී සංඛාර උපේක්ෂා දක්වාම අපි යනවා. මේ සංස්කාරයන්ගේ හේතුඵල ධමයේ ස්කන්ධවල සමුදේ වැය දකිනකොට අපේ ලෝකේ ඇලෙනවත් ගැටෙනවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. මැදහත් වාසය කරන මට්ටමටපත් වෙනවා. එදාට පිනුතුනි අපි නියුණු සැනහුණු අය බවට පත් වෙනවා. ඉතින් මේ කරුණවල පිනුතුනි ප්‍රධානතම ස්ථානයක් තමයි විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පාදක කරගත්තු පරිසම්පාදයේ ඥානය සහිතව ස්කන්ධ පංචකයේහි සමුදය වැය බැලීම. මේක තමයි සම්පූර්ණම කේන්ද්‍රීය ස්ථානය, සෙන්ටර් එක මේක. හැම මොහොතක්ම කියන්නේ අපි හැඩ රූපයක් දැක්කා කියන්නේ කනට ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ මේ මොකක් කළත් ස්කන්ධ පංචකයක හට ගැනීම නිරෝධය නැත්තම් ස්කන්ධ පංචයක් වැයවල තමයි අපිට මේ අත්දැකීම ලැබෙන්නේ කියන කාරණය. ඒක තේරුම් ගන්න මේ මනසත් මේ මොහොතෙහි හේතු ඇති කල්ලි හටගෙන ඉතිමස්මින් සතිදං හෝති ඉමස් උප්පාදාය දම් උපජ්ජති මේ ඇති කල්ලි හටගත්තා ඉතිමස්මින් අසති දන්න හෝති ඉමස්ස නිරෝධය දා නිරුද්ධති මේ නිරෝධ වෙනකොට මෙයත් නිරෝධ වෙනවා කියලා දකින්න. තමන්ගේ පිට කියලා ලෝකයක් පැනවෙන්නේ නැහැ. ජීවිතය මේකක් බවට පත් වෙනවා. මෙන්න මෙතෙන්ට එන කෙනා ඇවිල්ලා අවසානේ නෙවෙයි මේක පටන් ගත්ත මුල් අවස්ථාවේ ඉඳලාම ඔහෝ අත්තනාව සීල සම්පන්න හොති තමන් සිල්වන්ත වෙනවා. තමන් සමාධිමත් වෙනවා. තමන් ප්‍රඥාවන්ත වෙනවා. තමන් විමුක්ති විමුක්ති ඥාන දර්ශනය කරමින් තමා ළඟම ඉන්න තමා ආදරය කරන අය වඩාත් ආදරය කරන අයට මේ පණිවිඩය කියන උත්සාහ කරනවා. ඒ අය අහන්න කැමති නම් නැත්තම් කරන්න දෙයක් නැහැ. මේක කවුන්සලින් වගේ වැඩක් පින්නතුනි. මේක ට්‍රාන්ස්ෆර් කරන එකක් නෙමෙයි මේක. බැංකු පොතකට සල්ලි දාන්න පුළුවන් බැංකු හිමිකරුවා අකමැතිව හිටියත් නිදාගෙන හිටියත් බැංකු ගිණුමට සල්ලි දාන්න පුළුවන්. මේක එහෙම එකක් නෙමෙයි පින්නතුනි. මේක හරියට කවුන්සලින් වගේ වැඩක්. මේක සාමාන්‍ය බෙහෙතක් දෙන වගේ එකක් නෙමෙයි. සාමාන්‍ය බෙහෙතක් බලෙන් හරි පොවන්න පුළුවන්. මේක එහෙම එකක් නෙමෙයි. මේක කවුන්සලින් පින්නතුනි. මේක ක්ලයන්ට් කැමති වෙන්න ඕන. කැමති වෙන කාලයනකම් හරි බලාගෙන ඉන්න වෙනවා අපිට සමහරවිට. එතැන් පටන් ජීවිත කාලෙම බලාගෙන ඉන්නත් හේත් කැමති වෙන එකක් නැහැ. කරන්න දෙයක් නැහැ. පින්නතුනි. නමුත් අපට යම් යම් විදිහෙන් උනන්දු කිරීම ඇති කරන්න පුළුවන්. ඒකට ප්‍රධාන දෙයක් තමා ඒක පුහුණුවේ උපරිම ඉන්නට ඕන. තමා අනිත් අයට කරුණා මෛත්‍රිය ඒ ස්වභාවයන් උපරිම ලෙස පෙන්වන්නටත් ඕන. එතකොට යාපෙන් යම් විශ්සේ දෙයක් ලබා ගන්නවා. ලබා ගන්න උත්සාහ කරනවා. පින්නතුනේ අප මුලින් අපට මේ දහමෙන් පිළසන සලසා ගන්න විතරක් නෙවෙයි, අපි පරෝපකාරය කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට ආහාර පාන ආදියක් ඇඳුමක් පැළඳුමක් ගෙයක් කුටියක් හදලා දෙන එක විතරක් නෙමෙයි පින්නතුනි. මෙන්න මේ පහෙන් උදව් කරන්න ඕන. මේ දර්ශනේ ලබා දෙන්න, ඒකෙන් සීල සමාධි ප්‍රඥා විමුක්තිය මේ දුකෙන් නිදහස් වෙන්න, ඒ දුකෙන් නිදහස් වුණා කියන අවබෝධය ලබා ගන්න. මෙන්න මේ කරුණ පහෙන් උදව් කරොත් තමයි ඇත්තටම අප ලෝකයට උදව් කරා වෙන්නේ. ඒක ගෙදරදී ඔබට ඥාතින්ට උදව් කරන්න පුළුවන්, ඔබේ සමාජයේදී යහළුවන්ට උදව් කරන්න පුළුවන් විතරක් නෙවෙයි. බුදු ජන වහන්සේගේ කාලේ හිටියා සමහර ගිහි අය, ඔබ හලති චිත්ත ගෘහපති කුජුත්තරාව මේ වගේ අය පෙනුතුනි, සිය ගණන් අනිත්‍යයට බණ කියපු අය. කුජුත්තරාව රජ කුමාරවරු 500කට බණ කියපු කෙනෙක්. කුජුත්තරාව කුදු කෙනෙක්, එච්චර ලස්සන නෑ නම. ඇයගේ උත්තර කුදු නිසා කුජුත්තරා කියලා කිව්වේ. ඒ ශරීරයෙන් කුදුනාට හිතින් බොහොම ලස්සන කෙනෙක්, අනාගාමී කෙනෙක් පෙනුතුනි. ඉතින් ඒ වගේ අපි දහමෙන් අනිත්‍යයට උදව් කරන්න ඕනේ. ඉතින් ඔබත් ඒ වගේ කරන අය, ඔබට ඒ ගැන සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් අද අප මේ සාකච්ඡා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතේන අත්ථහිත පරහිත සූත්‍රය. යම් කෙනෙක් තමන්ටත් කොහොමද පිළිසරණ සරගාගෙන අනිත්‍යයට උදව් කරන්න කියන කාරණය. ඉතින් අපිට මේට අදාළ ප්‍රශ්නේ මහන තිරන් අහන්න පුළුවන්. උනන්දු කරවනවා නම් ඒකෙන් සමාදම් කරවනවා නම් ඉතින් අනිත්‍යයට කරන්න බැරුණා කියලාම ගැටලුවක් නැහැ. අපි වඩාත්ම යහපත් සත්පුරුෂයෙක් නම් අපි අරකට කරන්න ඕන. අපි ඒකයි, ඒක අපිට බණ කියන්න පුළුවන්, පොත්පත් කියලා දෙන්න පුළුවන්, ධර්ම ප්‍රචාරය කරන්නට උදව් කරන්න පුළුවන්, විවිධාකාරයෙන් අපට මේක කරන්න පුළුවන්. දැන් ඔබ ධර්මශාලාවක් හදන්න උදව් කරත් ඇත්තටම මේකට යම් සීදියක උදව් කිරීමක් කරන්නේ. පන්සලකට උදව්වක් කරා කියලා කියන්නේ ඇත්තටම වක්‍ර විදියට හරි ඔබ මේකට දායක වුණා කියලා මේ කියන්නේ. ඔබටම බණ කියන්න බැරි වෙන පුළුවන්, නමුත් විවිධාකාරයෙන් මේක කරන්න පුළුවන්. දැන් හොඳම උදාහරණය දුටුගැමුණු රජතුමාගේ කාලේ. දුටුගැමුණු රජතුමා ස්වාමීන් වහන්සේගෙන් බණ අහනකොට ඇහුවා මේ බණ කියන එක ලොකු පින්කමක් කියලා, ධර්ම දානේ. ඉතින් රජතුමාට හිතුණා රජතුමාම බණ කියන්න ඕන කියලා. රජතුමා ඉතින් ධර්මාසනයක් එහෙම හදාගෙන බණ කියන සූදානම් වුණා. ඒකන් හිටිය ස්වාමීන් වහන්සේලාත් බණ අහන්න ආවා. ධර්මාසනයේ ගියාට පස්සේ රජතුමාට බණ කියාගන්න බැරි වුණා. හාමුදුරුවෝ දැක්කාම ඇඟ ගැහෙන ගත්තා. රජතුමා ධර්මය දැනගෙන හිටිය යම් මට්ටමකට, නමුත් බණ කියාගන්න බැරි වුණා. ඊට පස්සේ රජතුමා තීරණය කළා හැම ප්‍රදේශයකම ධර්ම දේශකවරු පත් කරලා ඒ අයට පිරිකර පුද පඬුරු භාණ්ඩාගාරෙන් යවුවා. ධර්ම දානෙ සිද කරගන්න කමඬ කරගන්න බැරුණානේ. ඉතින් අර විදිහට තමයි ඒ දේ කරගත්තේ. හොඳයි පින්නතුනි, අපි එහෙනම් මෙතනින් අද නිමාවටපත් කරමු. මේ අප අද සඳහන් කළේ මෙතෙක් ඔබ අසා දැනගත්තු කෘතඥතාවේ ඉඳන් ශ්‍රද්ධාවේ ඉඳන් පංචශීලයේ ඔස්සේ පුඤ්ඤාභිසන්ද පුණ්‍ය උල්පත් පින් ගංගා හරහා සමති දර්ශනා ඔස්සේ මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන වලට පත් වෙලා මිච්ඡා පටිපදාවෙන් දුර වෙලා සම්මා පටිපදාවේ උපරිමයට සමීප වෙමින් සත්‍යස් බෝධිපාරිශ්‍රය ධර්ම සම්පූර්ණ කරගන්න ආකාරය තමයි අද අප මේ සඳහන් කළේ. ඉතින් අපි හැකි උපරිමයෙන් මේ සඳහා කැප වෙන්නට ඕන. අපට අනිත්‍යය ගැන බලාපොරොත්තු තියාගන්න බෑ පින්නතුනි. තම තමන්ම මේ ධහමෙන් පිරිසරණ සරකා ගන්න. අනිත්‍යයෙන් ධර්ම පුහුණුව බලාපොරොත්තු වෙන්න එපා. අනිත්‍යය සෝවාන් වෙනකම් නිවන් දකිනකම් බලා ඉන්න එපා. තමන් ඉක්මනට මේක තේරුම් ගත්තනම් තමන්ගේ පුහුණුව තමන් ඇති කරගන්න. මොකද ඔබ අනිත්‍ය උපදෙස් දෙන්න අයට තව අවුරුදු 30ක් 40ක් ජීවත් වෙන්න පුළුවන් අය වෙන්න පුළුවන්. ඔබට ඇතැම් විට තව අවුරුදු 2යි වෙන්න පුළුවන්. දවසය දෙකයි වෙන්නත් පුළුවන්. ඒ නිසා අනිත්‍යය වෙනුවෙන් එච්චර දුක් වෙන්නත් ඕනේ නැහැ. අනිත්‍යය තැමිට ඔබේ වයස වෙනට ඔබටත් වඩා ධර්මය පුහුණු කරලා නිවන් දකින්නත් පුළුවන්. ඒ නිසා අනිත්‍යය කරනවද නොකරනවද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. ඔබට ලැබිච්ච මේ මොහොතෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න. අපේ වයස පිරුණු තුනි දැන් සම්පූර්ණයෙන්ම ගෙවිලා වෙන්නත් පුළුවන්. හුඟා වයස ගිහිලා අපිනේ. දැන් මාත්මය මිටියට හුඟා වයසයි. ලංකාවේ හිටියේ නම් විස්රාම යන කාලේ දැන්. මේ ඒ නිසා අපි දන්නේම නැතුව වයසට යනවා ඉක්මනට. ඒ නිසා අපි මේ ධර්ම තුළින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව සැලසේවා. මේ උතුම් ධම් කරුණු ධර්ම කටයුතු සඳහා උදව් උපකාර කරන මේ පින්තුන් හැම දෙනාටමත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා. ඉතින් අපේ නායක හඳුරොත් අවුරුදු 100 සම්පූර්ණ කරන අවුරුද්ද, මේක සුවිසිය අවුරුද්දක් අපේ පන්සලට. ඉතින් ඒ කාලය පුරාම හුඟා පින් දහම් කරන කාලයක්. ඉතින් අපි ඒ සඳහා උදව් උපකාර කරන දානමාන ආදිය දෙන ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ ඇත්තන් හැම දෙනෙක්ම ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඉතාම ගෞරවයෙන් උපකාර කරන අය, දානමාන පූජ කරන අය. ඒ නිසාමයි අප ඔබට මේ දහමින් දෙන්න පුළුවන් උපරීම කරුණු ටික ඒ මඟ පෙනීම සිදු කරන්නේ. ඉතින් ඔබේව ලබාගෙන නැවතත් මේ වහන් අවස්ථාව ලැබුණොත් අහලා ධර්මඥානි දිනු කරගන්න උත්සාහ කරන්න. මේ සියලු කුසල වල බලෙන් ඔබ හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.